ඒවා තමන්ගේ කම්පියුටරේ ලැප්ටොප් එකේ ඩෙස්ක්ටොප් එකේ නම් පුළුවන් නම් සේව් කරලා තියාගන්න. ඒක අතර වෙනදේ තමන්ගේ ළඟම පොතේ කියන තමන්ගේ ළඟ තියාගන්න බෑ. ඕනෑම කෙනෙක් පොතක් හදක් ඉල්ලුවොත් ඕකෙන් කොපි කරලා දෙන්න පුළුවන්. සේව් මාතන ඉල්ලුවොත්, ඒවට සඳහන් ඉල්ලුවොත්, බාලාකාරී ඉල්ලුවොත්, ජාතක පොතේ ඉල්ලුවොත්, අනාත්මයේ ඉල්ලුවොත්, උත්සාහයේ ඉල්ලුවොත්, දාම්පියක් වලට කරන්නේ ඉල්ලුවොත් ඕන පොතපත ඉන්නේ නැති වෙනත් දුණා ආච්චි කරන්න පුළුවන්. දැන් බොහෝ වෙලාවට ඉන්නේ කියන බලන්න පුළුවන් මාස්සක් කියනවා. නම් ඉන්නේ නැති දැනකදී අපිට ආච්චි කරන්න මොලස්ටරයක් නැහැ. අනේකට මොලස්ටරයක් විදිහට තියෙන්නේ. ඒ වගේම පුළුවන් නම් මාත් එක්කෙන උනා ගැඹුරු කාරණේ ඕක කොපි කරලා දෙන්න ප්‍රොජෙක්ට් එක සඳහා සාමාජිකත්වයේ විශේෂයෙන්. ඉතින් අපි වෙනවා කරන ගමන් මෙතන කතා කරන්න ඉන්නේ ඉතින් ඇත්තටම භාවනා කියලා කියන්නේ අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දියුණු කරගන්න තියෙන වේගවත් ක්‍රමය. තාත්ති දෙවි කියනවා නම් අපේ තම දුර්ලභ බලවක මේ හැරෙන්නේ දීදී කුසලයේ වටිනාකම ඉහළටම දියුණු කරගන්න තියෙන වේගවත් ක්‍රමය. තාත්ති දෙවි කියනවා නම් මේ ලෝකයේ කිසියම් කටයුත්තක් සිදු කරලා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. අපි කොහොමද කරන් බලාපොරොත්තු වෙන්නේ දුකෙන් නිදහස් වෙන්න සතුට ලබන්න. අපි ඉගෙන ගන්න දෙයක් හැම වෙලම කරන්න සඳහා අන්න ඒක තමයි කියන ඉක්මනම පහසුම තමයි භාවනා විදිහට නම්. පරම බුදුරජාණන් වහන්සේ දාම බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ නහනවා බුදුහාමරණේ මේ ලෝකේ මිනිස්සු ගොවිනේ කරනවා ඉගෙන ගියා ගන්නවා ඒවගල්ල ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. එහෙම දෙයක් තාත්තාට ඔබ වහන්සේගේ ආඥාත්මක ගමනක් තියෙනවා. බොහෝ කල්ගත වෙල දැනෙන ප්‍රතිඵලයකට ඇහිමින් මිනිසු යොමු කරන එක. බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රාඥය. යම් දෙයක් මේ ලෝකේ කරලා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. සාන්දෘෂ්ටිකවත්යෙන් අකාරිකවත්යෙන් ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙනවා. ඒ තමයි මම දේශනා කරන්නේ කියලා. මේ ප්‍රදේශම අපේ ආපැහැදිලි අපේ ආනන්ද සතුට දිනු කරගන්නට මානසික දුක නිවහසට කියන ඉහළම ක්‍රමය තමයි භාවනා කියලා කියන්නේ. භාවනා කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කරනවා විවිධ විදිහට. ඒ අතරින් අපි දස් වෙනකොට බුදුහාමර දේශනා කරපු බෞද්ධ භාවනා මාර්ගයේ අනුපිළිවෙල මොකක්ද? ඒකේ සුවිශේෂතා මොකක්ද? ඒ අවස්ථාවේ විලක්කය කොහොමද? ඒක වෙනස් ආගම් දර්ශන ඉගැන්වීම් විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලිව දැනගන්න ඕනේ. එහෙම නැත්නම් අපි අනිත් ඒවාගේ කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ ගැලෙන්නේ එකම පහනයි කියන්නේ. ඒ එකම පහන වෙන මට්ටමක් තියෙනවා. හැබැයි ඒ පහන වෙනස් වෙන ස්ථානයක් තියෙනවා. මෙන්න මේ දෙකම අපි පැහැදිලිව දැනගන්න ඕනේ. විශේෂයෙන්ම පැවිදි වික්ෂමහත් වෙලෙක අපි මේ ලෝකෙට වාසනාව තමයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා අපාදිතේ සත්‍යයට නැවත මනස ලෝකෙ දෙන එක හරියට අවුරුදු 100ක් උඩ වෙන තනකස් බෑවේ විශේෂයෙන් පහත දක්නට ගියා ඉතාම දුර්ලභයක් කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඒ කනකස් බෑවා වියදන් සිදුරුණන් ගැලවිලා එතනින් මෙහෙම වෙන අනකස් කරන සිහිවනාරය කුඩ ගන්න කිත්මතු සිදෙන්න පුළුවන්. නම අපාය දීපුනේ නැවත මානසික ලෝකයේ එක ඉතර පහසු දෙයක් නෙවෙයි කියලා. ඊළඟ ඊළඟ සූත්‍රයේ බුදුහාම දේශනා කරන මානසික ලෝකේ නාම ඒ මානසික ලෝකේ නාම කාලයේ සම්මුතවද බල කාලයක් ධර්මයේ දැන දෙන දීප්තිමත් කාලයක තමන්ට මේ ලෝකයේ ඉන්න ලැබීම ඒ වගේම කන්නස් පැරේ විසිරෙන සදාන නඩත් ගන්නවා වගේ. දැන් අවස්ථා දෙකක් තිබුණා. එකක් තමයි අපායේ මනුස්ස ලෝකෙට එන එක අර විදිහේ මාස දැකනවා කියන්නේ. මනුස්ස ලෝකෙට ආව ආනි ධර්මයේ තියෙන අවස්ථාවේ මේ කහන් ලැබෙන අවස්ථාව තම නැවත දෙන්නතාවට කාටත් මේ කහන් දැනෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ඒක. ඒතකොට පැරිණි ගතදී තුන්වෙනිවට ආයි කණකස් දැරේ විදිහේ මාස දැකනවා වගේ අපි පැරිණියට ලැදකනවා. අපේ මේ උත්සාහය අපේ මේ කීවරේ කියන්නේ ඒකාන්ත බලයේ උත්සාහයක ශ්‍රද්ධාව ප්‍රමාණ කෙරෙහි පරිපාලනය වෙනවා. එතෙන් මේ අනුබ ගන්න මේ සඳහා අපේ පින්කල තියෙනවා. පාරමිතා පොරොත් තියෙනවා. ප්‍රාර්ථනා කළ තියෙනවා. අනේ උත්සාහයේ පින්නේ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵල තමයි අද අපේ මුතුනේ. යම්තරණ කලකින් දැක්කත් රටේ මුළු ලෝකෙම රැගෙන දැක්කත් ඊටත් වඩා අපි වාසනාවන්ත සමහර නම් යහල කියනවා සමහර අය කියනවා මම අවුරුදු 25 දෙහි මහනුවර මම ලොකු රැකියාවක් කරනවා මම මේ වගේ මාස්ටර් වැඩක් කරගෙන මම ඔක්කොම අතලා මහනුවර කියලා සමහර පරිවේච්ඡ අය ධර්මය දන්නේ කියයි මහා ලොකුට උදමනයි. ඒ කියන්නේ අනිත් පැත්තේ පොඩි කාලේ මම එක එකට වඩින්නේ කියලා තමයි බලන් කියන්නේ. ඒක හොඳයි කරත් එක නුදුන්නම් කියනවා. බුදුහාමර වරක් කියනවා යම් කෙනෙක් දැනගත්තම ගොයන් දෙකයි දාල මහනම රජකමයි උතුමයි දාල මහනම ඒ දෙන්නාහි මබිස්තමයි මා සමාදව සැරනවා. කුඩා ළමයෙක් තමගේ සෙල්ලම් බඩේ වඩිනවා වගේ තමයි රජ කෙනෙකුට රජවරුණාගේ රජකුමාරට රජවරුණට යම් කිසි වටිනාකමක් තියෙනවද කුඩා ළමයට ඒ තමයි තියෙන එක වටිනාකම. එලෙසා කවුරු හැදුණත් ඒ අත්හැරීම වෙනසක් නැහැ ඒක අපිට හැම වෙලාවෙම වටිනාකම දෙන්න පුළුවන්. ඒ නිසා මේවා වටිනා කාරණා බුදුහාමර ප්‍රදේශනා කළා. ඇතැමල ගුණා කාලේ ලෝකාවබෝධයෙන් නැතුව මහන්න මහමඩ පස්සේ අපි ලෝක සංඝා වගේ මේ සාසනය තුළ ලෝක ගමනක් කරනවා. අනිත් දේ තමයි මේ මහත්ම දෙන දෙක ශ්‍රී ලංකා විදලිත් නැහැ කියේද ශ්‍රී ලංකාව හොකලයි උඩා කාලේ පරමාධිකාරී කෙනෙක් අතපොතුනායක කෙනෙක් ගුරුහාමරණ සාකච්ඡා කෙනෙක් අපි ලොකෝ ගමනක් මහත්යක් ආවෝයි ලොකෝ දුක් විඳපුවායි අපි. ඇත්තම මම කියන්නේ ඒ විදිහට දුක් විඳපකට අපිට නිල නැහැ. අද අපි සාර්ථකද විශේෂයෙන් මේ වගේ රටක් ඇවිල්ලා ඒකම කීර්තිමත් ලස්සනට අපි ඉන්නේ. අපි අතීතයේ කරපු කැපීම් වලට දිට ධම් වේදෙනවාටින් අපිට ලැබිට ත්‍යාගය අපි ඇත්තට කරා මෙතන ගාන යන සම්පතිය කියන්නේ අපිට කරන්නේ ඒ සියලුම බෙන්ඩිස් දෙක මේ අවස්ථාවට අපට ලැබෙන දෙයි. අන්නේ මේ අවස්ථාව එතන ඉහෙට ගන්න අපි මේ ධන නිවරක් ගන්න ලබන්න ඕන. බුදුරජාණන් වහන්සේ වරක් මේ අහනවා බුදුහාමුදුරනේ වහන්සේ කාටත් කරන්නේ ඒක වගේ දෙයක්. බුදුහාමුදුරනේ අහනවා බුදුහාමුදුරනේ වහන්සේ කාටත් කරන්නේ ඒක වගේ දෙයක්. අන්නේ වගේ තුන් වෙනොත් තමයි අන්නේ හැම වෙලාවෙම උදාහරණයක් මෙන්න මේ වගේ බුදුහමනියගේ සුවිශේෂ ලක්ෂණක් දැක්කන්න පුළුවන්. ඒ සම්මාසයේ විශේෂයෙන් අපි සඳහා විශේෂ සාධනයක් මොකද තියෙනවා. ලෝකයේ ඉන්න කෙනෙකුට නිහ කෙනෙකුට වුණත් ඇයි තමන්ගේ ලෝකයේ සංසාරය නතුන ධර්මයක් නැහැ බලන්න. නමුත් වික්ෂුන් වහන්සේ විදිහට අපට බුදුහාමුදුරෝ මේ වික්ෂුන් පරපුරක් නිර්මාණය කළේ මේ ශාස්ත්‍රයේ පරපුරෙන් පරපුරට ඉදිරියට නැගෙන යන්නට. අනේ අවස්ථාවේ බුදුහාමුදුරෝ දේශනා කළේ ඔබ මේ ශාස්ත්‍ර ප්‍රවෘත්තියේ අවසාන පුරුක වෙන්න එපා කියලා. ඔබ මේ ශාස්ත්‍රයේ නියදෙන්න එපා දෙන්නවා කියලා. ඒක හරියට වෙලෙකක් වගේ. මෙන්නයි සාහිවීමක් වගේ. අපේ අතට ලැබෙන බැක්මෙන්ද අපි තාමසක්වත් ඊළඟට යන දේ තමයි අපි මෙන්දේ කියන්නේ. අපේ ලෝකවල තියෙනත් මේක තියෙනවා. ඉතින් අන්නේ කලහා බුදුහාමුදුරුවෝ අවශ්‍ය කරන සියලුම ආවරණ සම්බන්ධය වෙනවා. ඒ තරම් හැදී අතිරේකයේ ස්වාමීන් වහන්සේලා ඉතාම කැපවීමෙන් මෙතනා කටයුතු කළා. පරිණ ධර්ම සංගායනා කළා මහානාථ මහරහතන්සේ කරාන්තේ. ඒ තරම් හැදී ඒ බුදුහාමුදුරුවෝ නිර්මාණකාරයේ වැඩ සිටි සමනාථ මහත්මයා දෙවන ධර්ම සංගායනා සහභාගී වෙනවා. අර සියලුම පසුගිය දෙවන සංගායනා සහභාගී වෙන සමහර ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨයන් දැක්කා. දෙවන ධර්මසනාය පාද මාසකල් සානන්තර බැලුවා ඊළඟ සාසන මාසයක් වෙන කොයි කාලෙද කියලා. බුදුරජාණන් වහන්සේ මාසික හඳුනාගෙන කියලා බලලා ඒ කාය අවශ්‍යය බලන ලෝකෙ කොහෙදින්ද කියලා දිනේ ලෝකෙද කියලා තොන්නේ ධර්මසනාය ඇති වෙන කාලේ ලෝකෙ පහළ වෙන්න සමහර දෙවියන්ට ප්‍රාර්ථනා ආරාධනා කරලා තියෙනවා. ඒ තමයි බුදුසසුන සම්බලා ප්‍රාර්ථනා. එගෙන ගන්න අපේ ගන්න. එහෙම බුදුහම මගේ විශේෂයෙන් බුදුවාස 236 වෙනි ලංකාවේ බුදුහම ලැබුණා. පසර 200ක් අතරේ මේ ලංකාවේදී බුදුහම ලැබෙන ගියා. එහෙම ලැබෙන ගිය බුදුහම බුදුවාස 1940 දී වළංගරයේ සමය කාලයේ ග්‍රන්ථවලට. ශ්‍රී ලංකාවේ ග්‍රන්ථවලට කරපු මේ තේරවාදී නෝ බුදුහම තමයි අද ලෝකයේ තේරවාදී ධර්ම දෙවිද වෙලා තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවෙන් විදියට අපේ ලෝක අභිමානයක් තියෙනවා. අන්න අභිමානී ලෝකෙ අනිත් බෞද්ධ රටවල පිළියෙල තියෙනවා. ඒ නිසා තමයි වෙසක් දෙන්නේ මේ වෙසක් කියන පදයෙන් සිංහ පදයක් විදිහට ව්‍යවහාර කරන්නේ. ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු බෞද්ධ පොඩිය කිසිදු බේදකින් තොරව සියලුම දෙනා බෞද්ධ පොඩිය හැටියට බෞද්ධ සංකේතය හැටියට තියෙනවා. ඒ නිසා අද අපට මේ ගෞරවය හිමිනවා. ඉදිරියට කියන්නේ චීනය සහ ඉන්දියාව බුදුදහමේ ඉදිරියට යනවා. එහෙම ඉදිරියට ගියා ලංකාවේදී ඒ තීරණය අහන්නව තියෙනවා කියලා. ඉන්දියාව පසුබිම් කාලයේදී විශේෂයෙන් දැන් ඒ නගරතිවරයා ඉන්දියාවේ බුද්ධාගම ආධ්‍යාත්මික පුරවරයෙක් විදිහට ස්පිරිටුවල් සිටි එක විදිහට නම් කරා. ඉන්දියාවේ බෞද්ධ ජනගහනය දශම ගණනයි සියයට ගණන් නැහැ. එහෙම නැති රටේ ආධ්‍යාත්මික පුරවරයෙක් ලෙස මෝනිසින් නංගල බුදුරජාණන් ඒ වගේම චීන දිවයේ බුදුහමත් එක්කෙනා කියලා බොහෝ දෙනෙක් අනන්‍ය කරලා තියෙනවා. මෙන්න මේ සත්‍යයක් මත ඒ දෙකම ලෝකයේ බුදුහමත් පිළිතුරු ගන්න උත්සාහන සමයේ ඒ තීරණාත්මක බලවේගයේ විදිහට ශ්‍රී ලංකාවත් ඒ තුළ ඉන්නවා කියලා බොහෝ දෙනා අනන්‍ය පාදලා තියෙනවා. ඉතින් මෙන්න මේ සත්‍යයක් මත විශේෂයෙන් ශ්‍රී ලංකා භූමිය පිළිබඳ හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. අදින් කැරෙති ලොකු යුතුකමක් අපට තියෙනවා. ඒ දැනගෙන අපි මේ රුධිරය තුළ ඒ ශක්තිය තියෙනවා. අපේ ජානවල මේ අඛණ්ඩ ශක්තිය සංග දෙකම මේ ශක්තිය තියෙනවා මේ විදිහට ගෙන යනට. ලෝකයේ බොහෝ රටවල ස්වාමි මහත්තයෝ ලෝකෙ විහිලා තියෙනවා. ඒ වුණත් ශ්‍රී ලංකාවේ ලෝකෙ විහිලු ස්වාමි වහන්සේලා සංඝයාත වඩ වුණ කරන සේනකින් අනිත් හැම දෙනාටම ලෝකයේ නොමිය රටක් නැහැ ශ්‍රී ලංකා ස්වාමීන් වහන්සේලා. හැම රටකම ගිහිල්ලා බෞද්ධ නායකත්වයට වටුනට ගිහින්. ඉතින් විශේෂයෙන් ඇමරිකානු ස්වාමීන් වහන්සේලාට අපිට ලොකුම ආදරයක් තියෙනවා. ඒක වා වාසනාවන්තයි. අපිට දෙන මේ මාසමාරි උපන් දෙයක් අපිට ලෝකයට කරන්න පුළුවන් තම තියෙනවා. අන්නේ මේ ස්වාමීන් වහන්සේලා කරන සේවයට තවත් සුළු වෙන ශක්තියක් ලබාගෙන තමයි අපි මේ වැඩ කරන්න උත්සාහවන්ත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විමුක්තියන සූත්‍රයේ දේශනා කරනවා විමුක්තිය ගැන කෙලෙස් වලින් මෙදෙන අවස්ථා පහක් ගැන විමුක්තාය සූත්‍රය අනුව මෙයි පංච නිවන්. කෙලෙස් වලින් මෙදෙන අවස්ථා පහක් දැක්වෙනවා. එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවල කෙලෙස් වලින් මෙදෙන අවස්ථා වගේ. දෙක තුනක් ධර්ම දේශනා කරන අවස්ථාව. තුන්වෙනි අවස්ථාව ධර්ම අනුවිචරණය කරන අවස්ථාව. මනසින් මෙනෙහි කරන අවස්ථාව. නැත්නම් සාකච්ඡා කරන අවස්ථාව. හතරවෙනි අවස්ථාව ධර්මයේ සංජානන කරන අවස්ථාව. පස්වෙනි අවස්ථාව භාවනාව. අපේ සිහිය සහ නෝන දෙන්න ස්ථාන පහකට මෙදී බොහෝ දෙනෙක් හිතන්නේ නියම කියලා පාත්‍රයක් තියාගෙන ඉඳි කියලා. ඇත්ත තියාගෙන ඉඳි නියම කියලා පාත්‍රයක් ඉන්නවා. නමුත් මම හිතන්නේ මේ බුදුදහම හේතු සාසනයේ වැඩිපුර දේශක් මාර්ගයන් ළඟට තියෙන්නේ ඇත්ත දෙක තියාගෙන ඉඳි නෙවෙයි. පස්සට මහනම සෝවාන් යන දෙගැරෙන්නේ ඉතරක් නෙවෙයි. ඒ පස්සෙලා පහත්වනේ අනන්තරත් සෝදානින් ඇත්ත දෙගැරෙන්නේ මාගේ දාර්ශනිකය නිවන් දැකිය ඇත්ත දෙගැරෙන්නේ පොකුස හතරක් මානගානෝනේ ඇත්ත දෙගැරෙන්නේ. මෙන්න මේ වගේ සාගර දානක් තියෙනවා. විමුක්තිය පාත්වලින් මුදෙන් ඇත්ත එක වහගෙන ඉඳි නෙවෙයි ඇත්ත ගෑගෙන ඉඳි හැමයි අඛණ්ඩ සිහින් සහනවලින් ඉන්නට ඕන අවධානය ඉන්නට ඕන. ඒ නිසා සඳහන් වෙනවා භාවනාවෙන් තොරව ධර්ම දේශනා නැත කියලා. භාවනාවෙන් තොරව ධර්ම දේශනා නැත කියලා. අපි ධර්ම දේශනාවෝ ධර්ම ශ්‍රවණ ආදී කුමක් කරා සිහිය සහ නුවණ දිනු කිරීම ඉලක්ක කොට ඉන්නවා නම් අපේ මේ භාවනාව තමයි. සමහර අය බොහෝ දෙනෙක් මනහන්ති මාර්ග ලැබුවා. එතරම් මේ සමහර අය ධර්ම දේශනා කරන්න මාර්ග ලැබුවා. ඇතැම් කෙනෙක් පුතා කෙනෙක් විදියට ධර්මාසනට එනවා බැහැල යන සෝවාන් කෙනෙක් විදියට. තවත් කෙනෙක් සෝවාන් කෙනෙක් විදියට ධර්මාසනට එනවා බැහැල යන අනාගාමී කෙනෙක් විදියට. තවත් කෙනෙක් අනාගාමී කෙනෙක් විදියට ධර්මාසනාරට වෙලා බැහැල යන ධර්ම මහන්සි කෙනෙක් විදියට. එහෙම අවස්ථාවෙන් බෞද්ධ සාහිත්‍යය මෙන්න මේ කාර්යයක් මත අනාමිකරණය වැඩසටහන උදේ ඇත්ත ගැන අපි මේක කරා සම්පූර්ණ භාවනා පරිවිතයට අඛණ්ඩව මේක මුලපටන් දෙකට අප බලාපොරොත්තු වෙනවා. භාවනා කියන වචනේ තේරුම ආසේවති කුසල ධම්මී ආසේවති වන්නේ ඒකායති භාවනා. භාවයේ කුසල ධම්මී ආසේවති වන්නේ ඒකායති උසර ධර්මයන්හි යහනි සිත වැඩිමතයි භාවනා කියන්නේ. මේ භාවනාව එකේ තමයි අපට විස්තර කරන්න පුළුවන්. ඒක කියන්නේ සම්මාදිටිය මත. සම්මාදිටිය ලැබුණු කමරටයි අපි භාවනාවේ උපතන ඉන්නවද කියලා කියන්නේ. සම්මාදිටිය ලබා ගන්න කාරණා දෙකක් අවශ්‍ය වෙනවා. සම්මාදිටිය කාරණා දෙකක් කියනවා. ඒ තමයි තමන්ගේ දේශන වලින් ධර්ම ශ්‍රවණය කිරීම. දෙවන කාරණේ යෝනිසෝමනසිකාරය. මෙන්න මේ කරුණ දෙක තමයි සම්මාදිතේ ආසන කරන්නේ. මේ සම්මාදිතේ අඛණ්ඩව ලැබීම සඳහා ධර්ම මාර්ගයේ ආරම්භයෙන් අවසානයේ දක්වාම අඛණ්ඩව පාර්ථා ගත යුතු පඤ්ඤා වෘත්ති කර ගන්නට අතර ධර්මයේ ස්ථානය. ඒකට කියනවා පඤ්ඤා වෘත්ති කර ධර්ම කියලා. අමුතර නිකායේ අඤ්ඤා වෘත්තිය සූත්‍රයක් තියෙනවා. සූත්‍රයේ දැක්කම අපි විතර හිතුව දෙකක්ම සෝතාපට්ඨාන යන්න කියලා තියෙනවා. කල්යනා මෙත්තාස්ත්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මාන්තරණ ප්‍රතිපදාව කියන එක. මෙන්න මේ කරුණු හතර අඛණ්ඩව පවත්වා ගත්තොත්ම නැට අපට සමාධිය ලැබෙනවා. කොමන ආධ්‍යාත්මික විස්තරයක කියන එතන මේ මහත් භාවයේ පස්සන තවදුරටත් මේ කාරණාව දෙවිච ආකාරයෙන් අපට ධර්මයේ සනාහන. රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. රහතන් වහන්සේලා විදින ධර්ම ස්වභාවයෙන් මේ වශයෙන් තවදුරටත් ධර්මය වඩලා තියෙනවා. තවදුරටත් කලින් කරන අසුර කරලා තියෙනවා. සින්සකවානි විදින ධර්ම සාකච්ඡාදී අපේ විසම සිතන පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණ හතරෙන් කොයි තරම් දුරට අපි යනවාද කියන එක මතයි අපි භවනාවේ කොයි තරම් විදිහට යනවාද කියන එක තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ කරුණාවෙන් දේශනා කළා. අපි ආධ්‍යාත්මික ශක්තිය ටිකෙන් ටික අඛණ්ඩව වැඩ කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍ය බල සූත්‍රය, අවිද්‍යා සූත්‍රය, ව්‍යාකන්ද සූත්‍රය, මංගල සූත්‍රය, කරණිමෙති සූත්‍රය, මෙන්නගේ සූත්‍රවල ඉතාම අනුපිළිවෙලට මෙහෙ දැක්කේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුවිශේෂ ලක්ෂණයක් තමයි උන්වහන්සේ පහරක් සූත්‍රයේදී පහර අසුරෙන්දට දේශනා කරනවා. මේ මහා සාන්දරයේ අනුභව නිනයි, අනුභව පොණයි, අනුභව පාපහාරයි. මහා සාන්දරයේ වැරිය පටන් ගෙහින් ගැඹුරට යන්නේ. අන්නේ වගේ තමයි මේ සාමෘෂ්ණය ටිකින් ටික ගැඹුරට යන්නේ. ශ්‍රාවකයන් වහන්සේලා මේ සාස්ත්‍රික ඇලෙන්නට වාසය කරන්නේ මෙන්න මේ අනුකූල ප්‍රත්‍යක්ෂ සාමිත දේශනා කරා. බුදුහාමෙන් දාන කතා ලක්ෂණය දෙනවා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමන නාදීන, ඕකාර සංකේතන. මේ අනිවාර්ය අනුකූල ප්‍රත්‍යක්ෂ දෙනවා. සාධමාර්ගයේ මොක්ෂ මාර්ගයේ දෙන්නේ මෙයන් පිළිවෙලට කියනවා. මෙහෙම කියලා දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා දිවස්නේ මෙන්න මේ කරුණ ක්‍රමන කුල විශ්ලේෂණය. අපි මුලදීම ටිකෙන් ටික බලමු මේ භාවනාව ගැඹුරට යන ආකාරය. විශේෂයෙන්ම වේහාන සූත්‍රය ඉතාම වැදගත් අවස්ථාවක්. වේහාන සූත්‍රයේ බුදුහමෝ දක්වන ටිකෙන් ටික ආඥාන සත්‍ය දින නැති. ඒ දිනවලදී අතීත සිද්ධිගු ගැන දක්වන යම්කිසි තිරසංගත සතුටු නම් යමක් පෝජාංග වශයෙන් ආශංසයක් තියෙනවා. ඊට වඩා ආශංසදායේ මිනිස්යෙකුට යමක් පෝජා කරනවා. මිනිස්යෝනත් මිත්‍යා දෘෂ්ටිකායක දෙයක් පෝජා කරෝදී විසාර පිළිසක යමක් පෝජා කළා ඒක ආශංස ආරෝහණය. ඊට වඩා ආශංස තියෙනවා සෙල්වත් මිනිස්යෙකුට යමක් පෝජා කරනද. සෙල්වත් මිනිස්යෙකුට වඩා ආශංසදායේ වෙන ආත්මකමත් ධ්‍යාන අභිඥාවක් වෙන යමක් පෝජා කරනවා. ඊටදන ආනන්දායේ බුදු දහම සංගය කියන පෙරවන් සංගීප වෙන යමක් පෝජා කරනවා. ඊටදන ආනන්දායේ සෝවන් මගට පිළිපන් වෙන යමක් වෙන්නේ. සෝවන් මගට පිළිපන් වෙන යමක් දෙනකොට ආනන්දායේ සෝවන් ඵලයට සරණගාමි මාර්ගයේ සරණගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, අරහත් මාර්ගයේ අරහත් ඵලය කියලා දෙන්නේ වැඩි ආකාරයක්. කොහොම කියන පස්සේ බුදුරජාණන් වහන්සේට තම ආනන්දසාර වෙන්නේ සම්මත් සම්බුදුරජාණන් වහන්සේට මෙවන් පූජා කිරීම පෞද්ගලික දාන වලින් ඉහළම ආසන විදිහට වේලම් සූත්‍රය සහ ඇතැම් දකිලි මම සූත්‍රවලදී දක්වලා තියෙනවා. මෙහෙම දක්වල ඊළඟට බුදුහාමර විස්තර කරනවා ඉතාම වැදගත් කාරණාවක්. උන්වහන්සේ දේශනා කරන අනුස්කෙනේ සතර දිගින් වදින අනක අනකට චතුර්ථ සමිත දිනේ කියලා සිල් විසින්මදින සංගයාගෙන නවාසයක් පෝජා කරනවා නම් අත්‍යවශ්‍යම දානසක් බැල්කේ. මෙහෙම කියලා බුදුහම සඳහන් කරන යම් කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් අත්‍යවශ්‍යම දානසක් බැල්කේ. ඊළඟට මේ යම් කෙනෙක් බුද්ධ ධර්ම සංගයෙන් පෙරවන් සංගය යනවා ඊටතර ආරක්ෂා කරගන්නවා. කොහොම කියලා විනෝහන්සේ යන දේශනා කරනවා හරියට ගන්න දුමහත් සම්පේ සුවඳක් යම්ක සුවඳක් වාහනය වෙනදා නම් සර්ව මොහතකදී සම්බේ සත්තහ බවද සුපිතන්නා කියලා සියලු සත්ව සුවපත් වෙනවා කියන ප්‍රාර්ථනා කරනවා ආසත් වෙන්නේ. මෙන්න මේක තමයි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානමයන් පුණ්‍ය කෙරවත්තෝ සීලමයන් පුණ්‍ය කෙරවත්තෝ භාවනාමයන් පුණ්‍ය කෙරවත්තෝ කියන එකේ තියෙනවා. කම්මස්සකට සමාධියේ ඉඳන් ලෞකික වශයෙන් වඩන්න පුළුවන් ඉහළම කුසලය තමයි දක්වන්නේ. මෛත්‍රී භාවනාවේ මෛත්‍රී භාවනාවක් නෙවෙයි සංසතේ කර්මස්ථාන වලින් ඕනම වඩන්න පඩනවා නම් ඒ සමාධිමත් වන මට්ටමට අන්නේ වැඩිම තමයි යම් කිසි කෙනෙක් ළඟම ඉගෙනම මානසික සුවේ සහ ඉගෙනම ලෞකික කුසලය. බුදුමහමෝ සනා කරන යම් කෙනෙක් එක සුරමහත් කාය චිත සමාධිමත් කරගන්නවා නම් ඒ දැනත්තා මුළු කාම ලෝකෙම වෙන සැපකට වඩා ඉහළ සැපයට වෙනවා කියලා. සතර පායේ මනස ලෝකේ දරන්නේ දේහලෝක හයම විඳින සැපතර වඩා වැඩි සැපයක් විඳින යන්නස් කෙනෙක් සමත භාවනා තුළ හිත එකඟ කරගන්න දර්ශන මෙතිය. ඒ සැපේ වෙන තමයි ධම්මපරිසනාවන්නේ සුසුසම්මත ජීවාන්න වේලිනේ ස්වරේනෝ වේලිනේ සුමනසේසෝ විහනාහරේ මා වෛර නැතුව ජීවත් වෙනවා. වෛර සහිත මිනිසුන් ලෝකයේ මම වෛර නැතුව සැපසේ ජීවත් වෙනවා සතුට. සුසුසම්මත ජීවාන්න ආදුරේ ස්වනතුරා ආදුරේ සුමනසේසෝ විහනාහරේ මානසික රෝගවලින් සමහර චේතෝ පිළසෝතර යන සෝතල දැක්න මානසික රෝගයන් අන්නේ මානසික රෝග උපක්කේ සහිත මිනිසුන් සත්‍යයෙන් වෙන ලෝකයේ මම මානසික රෝග නිරෝධ වෙන කෙනෙක්වත් පත් වෙනවා. සසපන්නත දීවාන උසුකේ සමස්තකා උසුකේ සමස්තේසු විහරහාසක කෙනෙක් අත්යන පංචකාම සම්පත්තිය සහ අස්පස්න ලෝකයේ තුල මම පංචකාම සම්පත්තිය නොසොයන කෙනෙක් කියලා යසත දෙන්නියත් සසපන්නත දීවාන ඒ සම්නෝනත් කිංචනම් පිටිබක්හාම වස්නාම දේවා ආවස්ථායත මම කිසිදු පංචකාම ක්ලේශයක් නැත්නම් පංච නිරෝධයක් නැතුව වාසය කරනවා කොල්වගේද ආවස්තර දෙවියන් වහන්සේ ඉතින් දැනුමයි මේ භාවනා වැඩි ආසන සූචිත දක්වන්නේ ධ්‍යාන සෝය එහෙදී බ්‍රහ්ම කරයට මෙහෙට පිළිගනවා මනස ලෝකිකය කායික මනසේ පසෙන් නිවියද මනසින් බ්‍රහ්මෙන් පද වෙයි. මෙන්න මේ ගමන වලදී බුදුදහම තුළ විශේෂ කාරණයක් දැක්වෙනවා. ඒ තමයි සති සහ සංඥා දෙක කාරණා. මේක දෙකක් ඇත්තෙන්න. සතිය කියන්නේ සිහිය සංඥා දෙක කරනවා. බුදුදහම තුළ සාමාන්‍ය සමතේ නම තියන්නේ සමතේ ආරම්භ වල දහම ඉදස්සනාකාරය. හැබැයි කලින් බුදුදහමේ කම්මසකට සමාධිය තුළින්ගෙන ලෝක නැත කියන විශ්වාසය ඉඳගෙන ඒ තැනට සතර බ්‍රහ්ම නිවන බුද්ධ අනුසතිය ධර්මනිස්කාරය ආනන්දසතිය මේ අපි නොයෙක් විදිහේ භාවනා කරන වැඩලා ඔහුගේ චිත්ත විහෙත දිනු කරන්න පුළුවන්. ඒ දිනු කරන තැනත්තා ඒ ලක්ෂණය තමයි ඔහු මානසිකව නිරෝගීව පරපත් වෙනවා. මේ ලෝකෙ උගා අහසුතුම ලැබෙනවා මේ කුසලයේ දිනු කිරීම මානසිකයේ. මේක තමයි ධර්මයේ අනුස්තිපවත්ත බලන්නට ධර්මයේ ආකාරික බව බලන්නට අපි කැමති නම් අපේ කටයුතු ප්‍රධානම ක්‍රියාව ගන්න බුදුදහම තුළ බාහමයි. අනුවාසින් දාත විනාඩි පහක් හරි මෛත්‍රී භාවනා අඛණ්ඩව වැඩුවන්න. ඒක දෙකෙන් එක දිනු කරගන්නම නැහැ අපිට නිවන සස දැකගන්න පුළුවන්. මෙන්න මේ ධර්ම මාර්ගය තුළ බුදුහාම දේශනා කරනවා සම්මාදිට්ඨියේ අවස්ථා දෙකක් ගැන. මහාචාර්යතුමා සූත්‍රයෙන් කියනවා සම්මාදිට්ඨි පහන් දෙකේ දෙවැම දාන්නේ අතිවික්‍රේ සම්මාදිට්ඨියේ සංසවා පුණ්‍යමාර්ගය උපදේවක් කරගෙන සම්මාදිට්ඨිය අවස්ථා දෙකක් කියන එක තමයි ආස්තවසයිතු පිළිට බරව උපදේශකතරවාදෙන සම්මාදිට්ඨිය ඒ තමයි සම්මාසරණ සම්මාදිට්ඨිය කියන්නේ. අතිවික්‍රේ සම්මාදිට්ඨියේ අරිණ අනාසවා ලෝකතර මන්දංග අනාතරෝ ලෝකෙන් ඈතරවන්නා වූ මාර්ගයේ අංගය කොට තියෙන සමාධියක් වෙනවා. ඒ තමයි අපි ලෝකතර සමාධිය නැත්නම් චතුසක සමාධිය කියන්නේ. මෙන්න මේ පදනම් දෙකෙන් අපි මුලින්ම ගන්නන්නේ මේ ලෞකික සමාධිය තුළින් ලෝකයක් ඇතැයි කියන පදනමේ ඉඳගෙන කරන භාවනාව. අනිදී තමයි අපි මෛත්‍රී භාවනාව, බුදුන භාවනාදී මේ සමසතර කර්මස්ථාන පදනම වෙලා තියෙන්නේ මේ ලෞකික සමාධියේ. හැබැයි විශේෂයෙන් බෞද්ධයන් යතරම් බෞද්ධ සමාධියට හැටියට අපි මේ ධර්ම මාර්ගය ආරම්භ කරන්නේ සාමාන්‍ය සමාධිය විතරක් නෙවෙයි ලෝකෝත්තර සමාධිය සුතමේ ඥාන අසාධාරණ එක. අනේ ප්‍රතිපල විදිහට සමාහිතෝ දෙක්ඛ යථාභූතං අජානති කියලා කියනවා. හිත සමාධිමත් වෙච්ච කල්හි යථාභූත ඥානය පහළ වෙනවා. ස්කන්ධ ධාතු ආයතන ප්‍රයස්නාදී මෙන්න මේ ලෝකයේ යථාර්ථය පසක් වෙනවා. හැබැයි නිකන් පසක් වෙන්නේ නැහැ. නිකන් පසක් වෙනවා නම් ආරම්භාරාම උදකන පොතේකින් වෙන්නේ මොනවා. එහෙම වෙන්නේ මුලදීම මේක දැනගෙන කරා. අනේක හඳුනන පහත්ේ දේශනාවේ විශේෂ කාරණා ජානතෝ හඬිකේ මාසක වාස්මාන කනදාමි නොයම් දොරවපස්තෝ කිය. මම අසරණගේ ශේඛියම දේශනා කරන්නේ අන්නන්නේ දන්න කෙනාට දකින කෙනාට කියන්නේ. මේක සෝචිත පාන්නේ. මොකක්ද දැනගන්නවද මොකක්ද දැනගන්නවද විශේෂ රූපාවේ ස්කන්ධ සංජේතී සාමදේය දකින කෙනා නැත්නම් දුඛාවේ චතුරාර්ය සත්‍ය දකින කෙනා වෙන පිළිවිදයක් පරිසම්පාදනය කරන කෙනා. තොල් මෙන්න මේ පදන මත බුද්ධාමයේ ප්‍රධාන වශයෙන් භාවනා කරන දෙකක් දැක්වෙනවා. ඒ තමයි සමත භාවනා විපස්සනා භාවනා කියන. ඒ සමත භාවනා විපස්සනා භාවනා කියන දෙකම තමයි කියන්නේ චිත්ත භාවනා අඤ්ඤා භාවනා කියලා. ජන සූත්‍රයේ තියෙන්නේ චිත්තං අඤ්ඤන්ද භාවයන් කියලා. සිතක් ප්‍රඥාවක් දිනු කරන්න කියන්නේ මේක. වෙනත් දෙයක් කියනවා නම් සතිය සම්මයයෙන් දෙන්නේ. තාපිතින් කියනවා නම් සතිපට්ඨානය සතිපට්ඨාන භාවනා. මේ හැම කරුණම ලෝකෝ ගැඹුරක් තියෙනවා. අපි ඉදිරියේදී මේ කියන කර්ම සෝතාසාර විස්තර කරනවා. මෙලින් තාපයෙන් සුවිශේෂී කාරණයක් තමයි සති නිමිත්ත කියන කාරණය. භාවනාවේදී අපි බොහෝ විට අඩුවෙන් අහලා තියෙන හැබැයි අපි වැඩිම අවධානය යොමු කර යුතු දෙයක් තමයි සති නිමිත්ත කියන්නේ. සති නිමිත්ත කියන්නේ කොමන භාවනාවක් කරත් භාවනා කලින් නාසිකාග්‍රේවා මොකද මෙච්චේවා කියන ආකාරයට නාසයේ කෙළවරකෝ උඩුතලයේ ආසන්නයේ මේ මොහොතේ ඉඳිපත් අපේ සිහිය පිටවා ගන්නවා. අපි ඒක මේ මොහොතේ නම් කරමු. තමන්ගේ සිහිය මේ මොනාදද යන්නේ. අන්න ඒක තමයි අපේ බෞද්ධ භාවනාවට පිළිසෙනවා කියන පළවෙනි දොරටු. බොහෝ සායනාකට කිදෙනි මේ කරන්නේ යන ධනානාකාරී භාවනාව දෙකෙනි. ඒ ආනාපාන සතිය විස්තර කරනකොට තමයි සිහිය අභිමුඛවට ඉන්නේ කියලා කියන්නේ. ඒ අපි ගන්න විදිය නම කියවන බලන්න මහා රාගවල සූත්‍රය. විභංගක් වැදෙන ඥාන විභංගය. පැහැදිලිවම දැක්වෙනවා. විශේෂයෙන් රාහුල මහන්තර දවසක් සිහිය අභිමුඛවට ගහකට වාසය කරනවා. සරණ මහන්තර බලලා කියනවා රාහුලව සිහිය අභිමුඛවට ඉන්නේ. එහෙනම් දැන් ආනාපාන සතිය වඩන්නේ. එහෙනම් සිහිය අනුභව කිරීමයි ආනාපාන සතිය ගැන එකක් නෙවෙයි. භාවනාවල නොකර අපි නිතරම සිහිය අනුභව කිරීමට ඕන. මේ ආශ්‍රිතව සිහිය ධානයෙන් ඉන්න ඕන. ඇයි නම් සිහිය ධානයෙන් ඉන්නේ? අපේ මනස දිනන කොට බෞද්ධ භාවනාවේ ඒ දිනුමීමේ සාර්ථකත්වයේ බලන නියම විදිහට සතිය දිනන ක්‍රමය තමයි සතිය නිමෙත කියලා. එතකොට මෙන්න මේ සති නිමිතේ කියන කමනට අපි වර්තමානයේ තොලෙක තියාගෙන ඉන්නේ වේගින් තමන්ගේ සතිය වෙනවා. වර්තමානයේ තොලෙක තියාගෙන බය වෙන දෙයක් නෑ. අපි අතීතය යම කර කරන්නේ අනාගතය සැලසුම් කරන්නේ නෑ. ජොස්සයනක් නොකරන්නේ. ඒව කරන්නේ මෙතන සිහිය තියාගෙන තමන් මහා පොළවේ පිටගෙන ඉන්නවා කියන සිහියයි මේ. සරම්බලයක් හරිනවා නම් කොච්චර සරම්බලෙක දෙයක් තමන්නේ නූල අපි අතේ තියෙනවා. හරකේ තරන්නේ නමක් හරක කොච්චර ඇතරියක් තමන්නේ නම් අපි අතේ තියෙනවා. ටෝච් එකකින් කොයි තරම් ඈතට ෆ්ලෑෂ් එක ගහවද බැලුවත් නෑ ටෝච් එක අපි අතේ තියෙනවා. අතීත අනාගත කොච්චර දැනෙතුවත් තමන්නේ තමන්නේ මේ සිහිය අභිමුඛවට ඉන්න කියන කාරණේ ගැන මුලින් අපි කරන්නේ මේක නාසයන්තිකව අපි යම්කිසි ශාරීරික තැනක් ආශ්‍රයෙන් තමයි මොලේ කරන්නේ. තම පහුවෙනට ශාරීරික තැනකට ගැටෙන්න ඕනේ. මේ ආශ්‍රිතව තමයි සිහිය තියනවා කියන අදහනයි. ආදානයේ ඉඳගෙන පස්සේ හිතේ කරගන්න පුළුවන්, ඩායිටේ හිතේ දොඩක් කරගන්න පුළුවන්. තමන් දන්නවා තමන් මේ සිහිය අඳුනක දැන් ඉන්නවා කියලා. මෙන්න මේ කරගත්ත එක අපි මුලදීම මේ බලාපොරොත්තු නැති ප්‍රවාහයක් අනුභවනා කරන්න. ඊට කලින් අපි වාඩි වෙලා ඉඳගෙනම ටික වේලාවක් අපි මේ සති නිමිත්ත ඇතුලේ සිහි යොමු කරනවා. වර්තමානයේ තුළ හොඳට ආදානයෙන් ඉන්න මොලේ තමයි ශරීරය ගැන බලන්න දෙක පියාගෙන සති නිමිත්තේ පියාගෙන ඊළඟ කාණ ගැන ශබ්ද ඇහෙනකොට මේ ආශ්‍රිත වශයෙන් පියාගෙන ඒ වහනමක් නැහැ. ඒ ශබ්දේ ඒ වාහනේ නිමේ පස්සේ අපි පාර දිගේ රෝස් මොලේ ගැන යන්නේ නැහැ. අපි මෙතනින් එකක් ගන්නවා. ඒ වගේම ශරීරයේ වේදනාව දැනෙනවා. ඒ වේදනාව සතරේ මෙතුලේ වේදනාවක් අපි කරනවා. තමයි අදියේ සිද්ධියක් මතක් වෙන්න පුළුවන් දැන් අහපු දෙයක්. ඒකත් සතරේ මෙතන හොඳට හිත තියාගෙන අපි ඒක බලනවා. බලලේක ඇති වෙනා එතන මේ සිතුවේ නිරවණ ආකාරය බලනවා. සතනිමෙත්යෙන් වර්තමානයේ තුළද තියාගෙන බුදුහාඳුරන්ගේ බුදුගුණයන් මානසිකව කරනවා. බුදුහාඳුර මාගේ ඉදිරියේ නවා දෙහිනාගෙන සර්වාසනිය ආරහන්වනේ මානසිකව කරනවා. සත්‍යය මගේ සිතට පහළ වන සිතේ ලක්ෂණ කෙරෙන සහාරේන ඉතුරු නැතුව මෙලදලා යනවා මේ තරමක කාලය කියන්නේ යන්නේ මේ සාම දුකයි දුකන සාමය කියන්නේ යලනේ සම්තන් දුක්ඛන් යන් දුක්ඛන් තරණ මගේ සිත හරගෙන නිරතර යනවා ඒ සිත පමණක් නෙවෙයි ස්කන්ධ පංචකය වර්තමානයේ හටගෙන ඉතුරු නැතුව මෙලෙසම මෙන්න මේ ආකාරයෙන් දැකීම තමයි මෙවනට පාසලට දෙන්නම සම්මේ සංඛාරා මනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අකලෙන් බින්දති දුක්ඛේ ඒස මංගෝ විසුද්ධියා This is the path to purity. Sambe sankhara dukkhati yada paññāya passati atanin vindati dukkhe hesa mango Everything is suffering. Everything is dissatisfactory. He who seeks this reality wisdom overcomes suffering. This is the path to purity. Sabbe dhamma anattati yada paññāya passati atanin vindati dukkhe esa maggo visuddhiya every phenomena are evils he who sees this reality with wisdom or comes suffering. This is the path to purity. Sadhu, sadhu, sadhu. Dhyanadasana, nilampasa, kriyamalava. In a term, sadhu, sadhu, nilampasa, kriyamalava. ඒ අතර අපි ඉදිරියට මේ කරුණු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැන් මේ සාකච්ඡාවේ බුදුදහමේ දැක්වෙන බාහට අදාළ මූලික කරුණු ටික තමයි අපි සාකච්ඡා කළේ. අපේ ආධ්‍යාත්මික ශක්තිය කියන දෙයට දිනු කරගන්නට මානසික ස්වේදින කරකටේ ප්‍රමාණකයි මේ දේශනා කරේ. බුදුදහමේ දැක්වෙන ආකාරයට බාහනාවේ නිර්මලවට අපට ලැබෙන ප්‍රයෝජනය තමයි අපේ හිත පංච නීවරණයන්ගෙන් දුර වෙනවා. බොහෝ විට අපට ඉතින් නීවරණ පහක් කියලා නේද? පංච නීවරණ තමයි විස්තර කරන්නේ. හැබැයි බුදුදහමේ නිවන හැන්නේ කියලා. ලෞකික සමාජයේ දෙවෙනිගෙන කරන ධ්‍යාන මට්ටමේ හිටින කෙනෙක් තමයි පංච නිවන දොර වෙන්නේ. සම්පේතයෙන් විපස්සනාවෙන් හයවෙනි නිවනය අරිඥාන නිවනය දොර වෙනවා. නිවන හයක් කියනවා. බුදුදහම කෙනෙක් කෙලෙස් දුරු කරගෙන හිටියා. හැබැයි එයා දැනගන්නේ නිවන පහක් විතරයි. පංච නිවරණය ගැන මෙතනයි ලෝකේ බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. බුදුහාමුදුර ලෝකේ පහළ වුණාට පස්සේ තව සුවිශේෂී ඥානවන්තයෙක් කළා. ඒ තමයි අයම නිවරණය උන්වහන්සේ ඥානවද කරගත්තා. ඒ නාමවද කරගෙන සංජේ සංඛාරා අනිච්ඡාතය දේශනා කරනකොට එදා මහා ප්‍රඥා ඇන්නේ ලොමුදාන ඔය වෙනකන් දැනගෙන හිටියේ නෑ ලෝක අනිත් දෙයක්. ඔය නැහැ ඒ ලෝක අනිත් දෙයක්. අපි දැන් ගැන පටන් හොඳනම් මේ භාවනාවෙන් තවත් විද්‍යාවට යනවා කියන එක. මේ අපේ මුදේ අරමුණ සනා කිරීමක් කරක් නෙවෙයි. සම්පූර්ණ මේක තමයි අපේ හිත වැඩෙන ආකාරයයි අපි මේ පරිදේශන අපි මුලින්ම සඳහන් කළා බුදුදහමේ භාවනාව සම්මාදිට්ඨියට අනුව ප්‍රධාන වශයෙන් මට්ටම් දෙකකින් කරනවා, ස්තර දෙකකින් කරනවා. එකක් තමයි කම්මසකටා සම්මාදිට්ඨිය ඉඳලා ධර්මයක් පොණ්‍ය කෙරෙවත් වූ සීලමයක් පොණ්‍ය කෙරෙවත් වූ භාවනාවක් පොණ්‍ය කෙරෙවත් වූ කියලා දැක්වෙන ආකාරයට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යයක් කියලා මත ඉඳගෙන කරන භාවනාවක් කියලා. අන්නේ භාවනාවක් පුණ්‍යකේ වර්ධෝ කියන කාරණේ බුදුහාමුදුර බොහෝ දේශනා කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව දේශනා කරලා තියෙන්නේ. ඒ මෛත්‍රියට අමතරව අනෙක් බ්‍රහ්මීයනක් ඒ තමයි කරුණා, මුදිතා, උපේක්ෂා යන සියලු බ්‍රහ්මීයනක් දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම මහා රහතන් සූත්‍ර වගේ දැන් අපි මේක දැන් ගන්නවා. උදාහරණ දේශනා කරනවා. මෙත්තන් හි රාහුල මහරේ සම්මන් ව්‍යාපාදාය මහා පහනන. ව්‍යාපාදේ දුරකරන මෛත්‍රිය වඩන්න. ඊළඟ දේශනා කරනවා කරුණා වඩන්න, විහිංසාව දුර වෙන්න, මුලිතා වඩන්න, අරක්‍ය දුර වෙන්න. දේශනා කරන උපේක්ෂා වඩන්න, හිතේ ගැටීම අනිත් පැත්තට දෙන විරසක බක්තිය ඒ දෙහන්නට දුර ගැටීම නවතින්න උපේක්ෂා වඩන්න. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ හතර විශේෂ බුද්ධන් ආධාරණය යොමු කර තියෙනවා. එහෙනම් ඒක තමයි කේමන විතක් බොහෝදෙනේ මේ සතර නම් වෙනන ගැන අවධානය යොමු කර තියෙනවා. සතර බ්‍රහ්මීයන වඩන කියන එක ඉතිහාසයේ බුදුහාමුදුරුවෝ ධර්මයන් සිතාගෙන කියලා තියෙනවා. මේ ශරීරයේ තියෙන දැරියක්ද බලන්න. මේක නැතිවෙන්නේ නැතිව බලන්න. ආස්මිය බලන්න. ආමය නැතිව බලන්න. සතරම අභෝධලෝක බලන්න කියලා තියෙනවා. සතරම අභෝධලෝක ගැන බලන්න කියලා තියෙන්නේ අවසාන වශයෙන් සමතේ යන විතරක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ තමන්ගේ ශරීරයේ දැනගත්ත වගේ තමයි මේ මහා පොළව දැන් තමන්ගේ ශරීරයේ තියෙන්නේ. අන්නේ මහා පොළවට කුමන දෙයක්ම මහා පොළව ඉවසදර ගන්නවා. අන්නේ වගේ බුදුන් දේශනා කරන රාහුලට රාහුල මහා පොළවට යන කිසි කරනවාගේ ඔබේ තියෙන ස්පර්ශ වලින් එන මේ අරමුණු තුළ සාදර ගන්නවා. මහා පොළව වෙන්නේ දැන් දේශනා කරන වතුරට මොනවද යමක් වතුර ප්‍රතික්ෂේප කරන්නේ හොඳ දෙයක් යනවා මාර්ග දෙයක් යනවා වතුර පිළිගන්නේ. අනේ දේශනා කරන ආවනාදන කාමෝ වතුර වගේ වෙන. ආපෝ වගේ වෙන. සියල්ලම මිදලා ගන්න තියෙන. දැන් දේශනා කරන ගින්දරට මොනවද යමක් ගින්දර පිළිගන්නවා. අනේ වගේ තේන ධාතු වගේ ඔබ මෙහෙම මිදලා ගන්න තියෙන. වාතයේ අහසට මොනවද යමක් අහස මිදලා ගන්න. අන්නේ වගේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර වඩන්නේ ධාතු මනසිකාරය වඩන්නේ කියලා බුදුහාමුදුරුවෝ ආනන්දර දේශනා කරනවා. එදා රාහුල බුදුන් සාමි මහත්සේ ගහක් යට සිහිය අනුමත වාසය කරනකොට සැරියුත්මා දැවිලි කියන මොකද්ද? සැරියුත්මා දරු කියනවා රාහුල ඔබ සිහිය පරිමුඛන් සමි මුකට පෙත්තා වශයෙන් ඔබ ඉන්නවා නම් සිහිය අනුමතට ඉන්නවා නම් නාසිකාගේවා මුඛනිමිත්තේවා කියන සති නිමිති හිඳ තියාගෙන ඉන්නවා නම් රාග බාහනපස්සතිය වඩන්න කියන සරෝපහාන්තර දේශනා කරනවා රාග පොඩි හදන්න. ඊට පස්සේ රාවහන්තර කරගන්න. රාවහන්තර බුදුහාමරගෙන ගියා බුදුහාමරගෙන යනවා සරෝපහාන්තර ආනාපානසතිය කරන්න කිව්වා කොහොමද බුදුහාමරගෙන වඩන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමරගෙන ආනාපානසතිය කියන කලින් මේ සතර ධර්ම විහරණය ගැන දේශනා කරනවා රාවහන්තර. ඊට පස්සේ ධාතු මනසිකාරය දේශනා කළා. ඊට පස්සේ අනිත්‍ය සංයාවන කිව්වා. ඊට පස්සේ තමයි ආනාපානසතිය ක්‍රම ධාතේ විස්තර කළා. මෙන්න මෙතන වෙනවා රෝහෙද අපි අතීත ආචාරවලු ආනාපානසතිය ගැන මූල සම්හාර පඩන කලින් චතුරාර්ය භවනා වැඩෙන්නේ කියලා ප්‍රණයක් අපහාර කියලා. බුදුහාමසේ මෙතනදී අසුභ මරණසතිය ඉතේ මාතතරාර්ය දෙකෝ මහලේ සේවාවේ පන්තිතන මෙතන තමයි ආරම්භයේ මහරාවවසෝත හරියටම ස්ථානයේ. එතකොට ආනන්දස කියන්නේ කමණහනවල කියන්නේ මූල කමණහන කියලා. අනේ මූල කමණහනක් කරන්න තනින් විශේෂයෙන්ම මෛත්‍රී භාවනා වැඩි දියුණු වැඩගත් වෙනවා. මොකද අපිට බොහෝ වෙලෙක ඉතින් විරසක් ඇති වෙන්නේ අනිත් පැත්තට ගැටමැති වෙන්නේ මේ මෛත්‍රිය දැන් තමයි. අනේ සාමූලික පියවරක් කියන්නේ මෛත්‍රිය වඩන එක කියනවා. මෛත්‍රී භාවනාව විශේෂයෙන් මෙතන සම්තු මෛත්‍රී කර්මික සූත්‍රයෙන් නැත්නම් යම් සංසංකන පලනල සමේච යම් ශාන්තකය කැමතිලා නම් සබ්බේ සත්තා භාවනා සුන්දරත්වය වඩන එක මෛත්‍රී භාවනාවේ සත්‍ය ගාන දේශනා කරනවා. එකක් නම් අනිත් පැත්තේ තියෙන ගැටීම නැති වෙනවා. අනිත් පැත්තේ තියෙන අසහනය දුර වෙනවා. සාර්ථකී දෙපොසලේ වෙනවා. ඒ තරමේ සමත කමඨණක් වෙනවා විදර්ශනා රූපතරයක් වෙනවා. අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික ශක්තිය ලෞකික මට්ටමේදී ඉහළටම දියුණු කරගෙන යන එකම සිද්ධියක් තමයි මෛත්‍රී භාවනා කියන්නේ. අනිත් පැත්තෙන් විසමාන්තරයේ අපට උදාහරණ දේශනා කරනවා අච්ඡා සංගතමත් අභික්‍රේ විප්පෝ මෙත්තන් සිතන් භාවයේ අවෝගන රකින්න බුද්ධිය. අසුරු සනන්දන මොහොතක් පරිවිසුර මෛත්‍රී භාවනා වඩනවා නම් හිස් පුරුෂයෙක් නොවි නයකාරයෙක් නොවි සිරුපස්සේ බලන්න කෙනෙක් වෙනවා. සිරුපස්සේ බලන්නේ නැයි එවන නිදහස වෙන පුළුවන්. ධාන වඩනවා නම් මෛත්‍රී වඩන්න පුළුවන්. මේක තිතන බැලුත් ස්ථානය. අනිත් කාරණේ තමයි මෙත්ත සහ මෙත්ත කියන දේ ගැන සතර දැනගන්නට ඕන. බොහෝ දෙනෙක් හිතන්නේ මෛත්‍රිය විතරයි සමානයි. සමානක්ෂණ තියෙනවා හැබැයි සම්බ දෙක. එකක් මිත්‍ර සම්නේ අනිත් එක මෙත් කියන්නේ. මිත්‍ර කියන්නේ මිතුරු වාදිනේ ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ. මෙත් කියන්නේ බොරු වාදිනේ. ජෙන්ටල් කියන්නේ. මේක දෙක. ඊටාම පැහැදිලි මෙත්තාන සංකේත සූත්‍ර කියනවා ත්‍රිපිටකේ. මෙත්තා සංකේතය කියන්නේ දැන් මොකක්ද කියන්නේ අපි පිළිපොතේම තියෙන්නේ මෙත්තා සංකේත කියලා කියන්නේ පහවතක් කොබාවදී දීපවුත්තු සහාගන බහුණන් කියලා කියන දිවස්නේ මොකක්ද කියන්නේ මෙත්තා සංකේත රාශියක් දේශනා කරනවා කාර්යයේ සූත්‍රෙ මෙත්තා කියන්නේ මෙත්තා කියන එක සීමිත දෙයක් දන්නඳුන කීපදෙනෙක් අතර කියන ගන්දෙනවා නමුත් මෙත්ත කියන දේ ගලා කොරන්නේ අපි දන්නේ නැති අප්‍රමාණ සත්‍යයක්ද අපි බාහිර කම්පෂන් කියන්නේ අප්‍රමාණ සත්‍යයක් හදවල එකක් ඒක හිතවත් දෙනවන්නේ ඒකයි අනසත් තමයි සුභාසුපති සුභාමණි බුලි කියනවා කියලා තෝරයක් දෙන්න සමාධියදී කොහොමද කියලා මරණින් පස්සේ මරණෝ කියන දත්තා යන මාර්ගය දක්වන්නේ ඒ මෙත්තයි මේ දෙකේ වෙනසක් එතකොට මෛත්‍රිය වඩනකොට එකාතකින් අපි තම අනිත්‍යයේ කියන මේ සීමා සම්බේධය දුර වෙනවා. දැන් අපි බොහෝ විට තමන්ගේ පිටකේ ලොකු වෙනසක් තියෙනවා. අන්න වෙනස දුර වෙනා මාතයන් යම් වුණත් විදියට අම්ම කෙනෙක් දරුවෙක් බලනවා වගේ. ඇත්තටම මම තමන්ගේ දරුවෝ දෙදෙනෙක් දරුවෝ ගැන විතර ආකල්පේ කියන්නේ දරුවෝ ගැන නෙමෙයි මන්නේ. නමුත් මෛත්‍රිය වඩන කෙනාට මුළු ලෝකයම තමයි ගෙදර කොටපත් වෙලා මුළු ලෝකම තමගේම දරගෙන කොටපත් වෙනවා. අන්න මෛත්‍රිය වලින් තමයි මෛත්‍රිය නැවෙන්නේ. ඔබ යන කරුණාවන්තය. ඔබ ලෝකයේ යන අහමනක් තමයි නැහැ. සාමාන්‍ය කෙනෙක් කෙනෙකුගේ ආහාර පානය ඇඳුම නිවසක් හැකියාවක් වෙන දෙයක් නෙවෙයි. නමුත් බෞද්ධයන්ගේ විශේෂ නිදර්ශනාත්මක හැටියට මෛත්‍රී ආරම්භ වන්නේ ආධ්‍යාත්මික ගමන යනකෙන්නේ ලෝකෙ දෙහිම දාන්නේ. මොකද දෙහිම දාන්නේ සම්බඳන ධර්ම දාන යනකෙන්නේ. අපි සාමාන්‍ය මිනිස්සුගේ කුසලිනක් නෙවෙයි කරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙ දැකපු විදියට අනිත් සත්‍යෙ අපාගත වෙනවා දකින්න බැරි මේ මැදවරණේ හරියට හැදිලිව බලනවා නම් සයි මේකට රතු පාට, නිල් පාට, කහ පාට ආදී වශයෙන් රම් මාර්ගකට හලවන විදිහට දාලා හදන්න ඕනේ. මේ දක්කකදී නේන විස්තර උපදේශුවා බෞද්ධ පදයෙන් අපි නිකන් හැඟීමක් ලබන්න ternary කියන්නේ. එතකොට මේක ඉස්සෙල් බාහන අරමුණ දෙක මේක ගන්නවා. ඊට පස්සේ මේක නිමිත්තන් බලපත් කරගෙන මේක දිහා දිගටම බලාගෙන ඉඳලා ඊට පස්සේ මේක තනි කරන ඇස් දෙක පියාගත්තත් මනස පේනවට වඩා ඒකම තමයි දිනු කරලා උපචාර සමාධියට සමාධියට ආසන්න මට්ටමට යනවා. ඊට පස්සේ ආර්ධන සමාධිය විදිහට කෙලින්ම ධාන මට්ටමට යනවා විදිහට ධර්ම විස්තර ප්‍රථම ධානය කරත් නෙවේ දෙති ඥාන ප්‍රතිඥාන ඥාන චතුර්ථ ඥාන ආදී වශයෙන් ඥාන හතරම දක්වාල් කරගෙන දසතහිනේ ඊළඟ දසසුබේ ගැන විස්තර වෙනවා. දසසුබ උද්දමාතක දිනීලක විභුම්බක විචිද්දක රේඛායතක වේචිත්තක හතරෙත් විචිත්තක ලෝකෙත පොළවකට ආදී වශයෙන් ශරීරයෙන් මරණයට පත්වන පස්සේ මේක දිගින් දිගට වෙනවා. උද්දමාතක විනී ළඟට පස්සේ මේක නිල් පාට වෙනවා. විභුම්බක ඉන්නත් මේක සරවහම විචිද්දක මේක දිගින් දිග කැලිවල වෙන්නේ ආදී වශයෙන් වෙනවා. විඛායතක මේක හරියට අර යුද්ධයකදී මේ වුණා වගේ වෙන්නේ සංස්කාර කියලා ගන්නවා. හතරේ කිට්ටක. ඊට පස්සේ සත්ව මේක කැලිවඩ කැලි යන අවස්ථාව කියන සත්වය දිහා නෙල්ල. ඔහොම ගිහින් දෙගෙන් දෙක විපොබ්බක ඔහොම ගිහින් අවස්ථාවේදී අට්ටික බවට ඇටසැකිල මට පස්සීම දක්වාම ශරීරයේ ඒ ඒ කොටස් බලන ක්‍රමයක් තියෙනවා. මේක පිටුරුන් බලන්න පුළුවන් අතීතයේ සාමාන්‍යයෙන්ලා සුසන ගුණවලට ගිහිල්ලා ක්‍රමානුකූලව සිදු දිනු කරන්නේ කොබල. ඒකත්කින් මේ තුලින් අපේ ගැටෙන රාගය දුරු කරගන්නට හේතුවක් වෙනවා. අනිත් පැත්තේ මේ කමඨාන් උපචාර සමාධිය මට්ටමට යන්නටම හේතුව වෙනවා. මේ දසසුවේ මනිත දිනු කරන්න පුළුවන් උපචාර මට්ටමට විතරයි. උපචාර කියන්නේ ධානයනේ, ධාන ආසන්න මට්ටම. හැබැයි එහෙම වුණත් අට්ටික සංඥාවලිය අට්ටික අවස්ථාවලගෙන ඕනනම් දසසුවේ අවසන් කොට අට්ටිකය ඒක ඕනනම් කායික දසසත් විදියට නැත්නම් පටිපුර මනසකාර විදියට වඩන්න පුළුවන්. ඒක මොනනම් ඒකම ඕදාන රසණයකට ඒකේ සුදු පාට මෙනෙහි කරලා ප්‍රඥා විදියට වඩන්න පුළුවන්. එහෙම කරොත් ඒක හතරෙන් ඥාන මට්ටම් යන විදියට දේශනා කරනවා. ඒකට මේ දසසුව කතා අපි ඔය කියන්නේ කියන දසංශතේ විතර සීකේ මානසික කිරීම බුද්ධහත්ති බුදුහාමුදුරන් වහන්සේ කිරීම ධර්මානුස්සතිය ධර්ම සංඝානාදී ගුණන් වහන්සේ කිරීම සංඝානුස්සති සෝතිපනදාදී ගුණ එකිනෙක සීකේ කිරීම සීලානුස්සතිය සීලේ සමන් රකින්න සීලේහි රකින්න සීලේ ආරක්ෂාක ප්‍රතිපද ගැන මුදන් සීමත් කරලා යෙදෙනුත් එක සමාදමත් වෙන පුළුවන්. ඒ වගේම චානංශය සමන්තර පරිත්‍යාගය දැන් සමහර දේ කියන දේ තමයි අපි ඔය තින්කම් කරනවා. අපි ඒතර හිතන්නේ අපි කරනවා කියලා. නමුත් එහෙම නැත්නම් මේ හැම දෙයක්ම භාවනා කමටහන් වත්පත් කරන්න පුළුවන්. මේ හැම එකක්ම ඒක සමාජවත් කරන සමාදන්න. අපි හොම්වර්ක් කියන උසැලකුවා, ඩායරි උසැලකුවා, ධර්ම දේශනා කරන ධර්මිනු දානය දුන්නා කියලා ඒකම අපිට සාරාංශ වශයෙන් මෙහෙ කරන්න ඕනේ. ඒ මෙහෙ කිරීම කුසල වෙන අවස්ථාවක්. ඒක සමාදන්න වෙන අවස්ථාවක්. ඒක නිදර්ශනාට පාදක කරගෙන කරනවා. දේවතාවුන්ට දෙවියන් සීකිරීම දෙවියන්ගේ පැත්තට පත් වෙනට දැන් අපි කියන්නේ මගමානක වගේ අය සත්‍වදකගේ සූත්‍රෙම තියෙන මාර්ගපේති බලන් යන සම්පූර්ණයෙන් දායකයන් ආදිවාසීන් අන්න ඒ දෙවිලෝකෙට යන්න කියලා රැකපු පිළිවෙත් සහ ඒ දෙවියන්ගේ ගුණාංග ගැන සීකිරීම බහනා පිටර දැක්කේ උපසමනසති. ඊට පස්සේ දැක් වෙනවා නිවන ගැන ඒකන් සංඛා නිරතන් පරිණත යදිදා සම්බ සංඛාර සමතවාදී වශයෙන් දැක් වෙන පරිදි නිවනේ තියෙන ශාන්ත පරිදි සිහි කිරීම බාහන කමන හැටියට දැක් වෙනවා. ඊට පස්සේ කායගත සති. මේ කායගත සති කියන පදයෙන් වාක් කරයක් එක අපි යන්නට මේවා මේ සානාසිර කරගෙන හඳන්නේ මොකද කියලා හඳන්නේ නැහැ. එතෙම දැන් මේ කරුණක් තිය සමහර සියුම් කරන්නත් මේ කියනවා. කායගත සිතේ කිව්වහම අපිට බොහොම විට හිතෙන්නේ මොකද? කායගත සිතේ කියන අවස්ථාව ගන්නට තැන් තැන්වල විස්තර. එකක් තමයි කායන පස්නාවට කායගත සිතේ කියලා කියනවා. සරසරි වර්ණනේ කායන පස්නාවට කායගත සිතේ කියලා කියනවා. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, ධර්මමනසිකාරය මේ ආදී වශයෙන් දැක්කේ ආනාපාන සතිය, කායගතන සතිය අංගයක් විදිහට දැක්කේ. හැබැයි මෙතන දසාංශික වල කායගතන සතිය කියලා කියන්නේ මොකටද? ඵලයේ කුල මනසිකාරයද? එහෙමද? කේතාලම ආනාපාන හදවතින් ඒකන විස්තරයට තමයි දසාංශිකවල කාය දාසක කියන්නේ. සමහර තැන්වල කාය දාසක කියන්නේ කාම දාසන කොටස් ටික ඔක්කොම නම් කියනවා. ආනාපානසති කියන කාය දාසක කියන්නේ. ආනාපානසතිය විග්‍රහණ අනිතරස්මින් කායස්ම වදන්න කියලා. ආසස් ප්‍රාසාතිය දෙකක් කාය කියලා දේශනා කරනවා. ඉරියාපත ගච්ඡන්තෝ ගච්ඡාමි පජානාති සයනවා සයනන්ති පජානාති නිසිනවා නිසිනවා පජානාති. ඔය ආදවසෙන් දැක්කේන සතර ඉරියව්වත් කායගතක පිළිතුර දැක්කේ. ඒ වගේම අපි අයින් ගන්න හැම දෙයක්ම තේරෙද දැක්කේනවා. පටි ව්‍යාපදේ නිවන හතරට කායගතක කියනවා. මෙයා නිවසෙන් දක්වන අතරේදී දසංශ වල කායගතක කියන්නේ පිටුවම පටිපොත මනසකාරය. දෙතිස් මොනපේ මෙහි ඊළඟ මරණාසතිය. මරණාසතියත් දැක්ෙන්නේ අනුසතියක් විදිහට. මරණය සිදුවන ආකාරය ගැන වදක පාටිපට්ඨාන සම්පත්‍ති පාටි කාය භව සාධාරණ ආදී වශයෙන් දැක්වෙනවා. වලකේ තමන්ගේ විදවත් වෙන වගේ කියලා හිතලා හැම දිනාගෙන කායට පොදුයි කියලා දැක් හිතලා අනිමිත්ත කියලා හිතලා මේක නිමිති කරන්න බැහැ කලින් ප්ලෑන් කළ කරන් පුළුවන් දෙයක් නෙමෙයි. මරණ ස්ථානයේ මරණ ආකාරයේ උපදින තැන මෙන්න මේ ආදී වශයෙන් මරණය ගැන විවිධ ආකාරයෙන් මෙනෙහි කිරීම සිත එකෙන් කිරීමේ කමඨහන් පිටත වෙනවා. මේ කමඨහන් නමය. මේ කමඨහන් නමය. බුධාන සතියනම් කායන සතිය ඔස්සේ මරණ සතිය වැඩිම දක්වාමේ නමයෙන් දැක්කේ මොනවද? මේ නමයෙන්ම කියන්නේ හිත සමාධිමත් කරන විදි හැබැයි ඒ නමෙන්ම දැක්ෙන්නේ උපරිම මාර්ගයෙන් උපකාර සමාධිය විතරයි. අරතන සමාධිය නැත්නම් සම්පූර්ණ ඥාන මට්ටමකට ළඟා වෙන්නේ නැහැ. හැබැයි මේ උපකාර සමාධිය කියන්නේ පංච නිවරණ වා ඉන්න මට්ටමකට දොර කරන අවස්ථාවක්. ඒකම පාදක කරගෙන අපේ දර්ශන වඩන්න පුළුවන්. නමුත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ කායගත සතිය පටිපෝල මානසික ආරේ විතරක් වඩනකොට උපචාර සමාධි මට්ටමට ගියන ලෝකෙට අට්ටි ආදී වශයෙන් දෙතිස් මොනට මෙහෙකන අවස්ථාවද ඒ ලෝහිත කියන එකේ වර්ණය මෙහෙ කරලා ඒක කසින බාට වඩන්න පුළුවන්. අට්ටික සංඥාව එක පැත්තකින් පටිපෝල සංඥා විදිහට වඩන ගමන් අනිත් පැත්තෙන් අට්ටික කියන වර්ණය සුදු පාට වර්ණය ඕදාට කසිනක් විදිහට වඩලා හතරෙනි ඥාන මට්ටමට ගෙන කරගන්න දුන්නේ. එතකොට ඥානසති වල නමේ දැක්වෙන ආකාරයෙන් දැන් සඳහන් කරනවා. ඊළඟට 10 වෙනි ඥානසතිය මොකද්ද? ආනාපානසතිය. ඔබ සමානසතිය අපි මුලින් කිව්වනේ නිවන ගැන සීගෙන්නේ. ඒකත් සංඛංගයෙන් තමයි තනාවේ වශයෙන් ආනාපානසතිය ගැන 10 වෙනි එක ඒක ධානස්සියක් යන මාර්ගය විදිහට විස්තර කරනවා. ධර්මානසතිය 10. එතකොට දස කසිනේ දස අසුරිය දස අනුස්සති ඊළඟට සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදාව කෙලෙසා ඊළඟ සතර ආරෝපණය කියලා කියනවා. අර ධ්‍යාන හතරවෙනි ධ්‍යාන වලට ප්‍රතිමකට පස්සේ ඒ හතරවෙනි ධ්‍යාන පාදක කරගෙන අනන්ත ආකාශෝ කියන්නේ මෙනෙහි කළා. ආකාශානංචයනේ අනන්තෝ අනන්ත විඥානං කියලා විඥාන අනාත්මයි විඥානේ විඥානේ අනාත්මයි අනන්තයි අනන්තනේ අනන්තයි කොහොමද කියන්නේ අනන්ත කියලා අනන්තයි අනන්ත ආකාශයට යනකොට විඥානය එන්නේ කියලා. ආකාශායතනෙ විඥානයතනෙ ආකින්චායතනෙ නැත්ති කිංචේ කියලා මේක කිසිවක් නැහැ කියලා මෙහි කියෙන්නේ. ආකින්චායතනෙ ඉස්සත් කිසිවක් ඇත්තෙත් නැද නැත්තෙත් නැත කියන මෙහි කියෙන්නේ. නිවසඤ්ඤානාසඤ්ඤාතර ආදිවස්සින් අරූපාර්ථක සතර ආරෝපණ හතර ගැන සඳහන් ඊළඟට ආහාරය පරිපෝෂ සංඥාව. ආහාර ගන්න කොට ගන්නට පස්සේ ආහාර සිදුවන දෙයක් මෙහි කියනවා. මේ ඉතාම ලස්සන ගන්න ආහාරය අත දාන කොටම මුලින් නිකම් වාදනයක තියෙන කේ දාන ටික බුද්ධ පූජාවක් දෙන්න පුළුවන්. හැබැයි අපි අත තිබ්බ ගමන්ම බුද්ධ පූජාවක් නෑ නේද යාලේ පුරවක් දෙන්න බැරි මට නම් හරි සිදුවෙන. ඒක නෑ. ඒ කෑම ටිකම කඩේ ගිහිල්ලා කෙනෙක් එක මිස්තරුණාට පස්සේ ඒක තමන්ටවත් දකින් අපේ මට්ටම් දෙයක්. ඒක දිගින් දිහැටට ගියාට පස්සේ වෙන දෙයක් නැත් දන්නවනේ. ඊට පස්සේ අර බොහොම ලස්සනට ලයිස් දාගෙන සීල් දාගෙන ඇතුළු කරපු මේක පිට කරන්නේ නහයක් වහගෙන කාමරයක් වහගෙන කෑම එකක් දාන්න. ඉතින් මේ මට්ටම නම් ටිකෙන් ටික මේ ආහාරය අපි සිදු බඩපත් වෙන ආකාරයෙන් මෙනෙහි කිරීම. මේක මානසිකම තමයි. ඒකාන්තයෙන් ආහාරය ගැන දැඩි ආසාව දුරු වෙලා පුත්‍ර මාස් මාංශෝපමාන දක්වා. ඒ කියන්නේ කාන්තාරයේ ඉතර දෙන්නේ අර තමයි මේකම පුතා මේ මාස්කාරයෙන් ගමන ගන්න තියෙනවානේ. අන්න ඒ මට්ටමට හිතලා ආහාරය ගන්න මට්ටමට අපේ හිත දෙන්න වෙනවා. ආහාරයෙන් කටේපොත සංඥාන පැලීමේ ප්‍රතිඵල දෙන්නේ අවශ්‍යතාවයට විතරයි ගන්න නැති ආශාවට ගන්න නැති මට්ටම කරනවා. එතකොට මෙන්න මේකත් තමන්ගේ කුසල දිනන අවස්ථාවක් සහ හිත සමාධිමත් කරන ක්‍රමයක්. ඊට පස්සේ ධාතු මනසිකාරය. මේ ශාරීරිය කියන දැනගතිය, වැගිරණ ගතිය, රස්මේ සහ සොළඟ කියන මේ හතරෙන් මෙහි කිරීම ඒ හතරෙන් එකක් මට අපිට දැක්කන ධාතු මනසිකාරය. අපි මේ සඳහන් කරේ සමසතලි සර්ණස්ථාන කාම කෙටියෙන් මේ හතර පටවි ආපෝ තේජෝ වායුව කියන හතර තමයි එකක් පිළිවෙල ධාතු මනසිකාරය කියන්නේ. සමාන්තරව හතරක් තිබෙන පළනම මේක. හැබැයි මේ සමසතලි සර්ණස්ථානය කරා කිය ගන්නකොට මේ පටවි ආපෝ තේජෝ වායුව හතරම එකක් පිළිවෙල යනවා. ධාතු මනසිකාරය. එතකොට මේ කමතන් බොහොමයක් උපචාර සමාධියටයි උපකාර වෙන්නේ. විචිත්‍රාදීන් සිතේ එක කුසහරමකට දැලී වේලා දිගු වේලා පවත්වන මට්ටමට හිත දේන වෙනවා. අපි මේ කතා කරේ බුදුදහමේ පාරණාවේ සම්පේ වෙන අපේ දේශනාවට දැනුම මෙතනදම විශේෂ පැත්තකට යනවා. මෙතනින් තමයි බුදුදහමේ පාරණාව කියන්නේ. සම්පූර්ණයෙන්ම බුදු දහම අනිත් ආගමෙන් වෙනස් වෙන ස්ථාන ගැන අපි කතා කරමු. දිනක් බුදුරජාණන් වහන්සේ ඒ ශාලක පිටස ඉන්න පාටේ වඩිනකොට උදෑසන පිට පාටේ වැඩෙනකොට කාලෙන් වාඩි පිළිවෙල තිබුණ වෙනා ශාස්ත්‍රවේදීන්ගේ ආරාධනාවට ගියා. මේ පිරාතේ ඉන්නේ කියන අමුතු කාරණා. මොකද කාරණය අපි මෛත්‍රී භාවනා වඩනවා බුදුහාමුදුරුවෝ තුමහන්සේ ශ්‍රාවකයන්ට මෛත්‍රී භාවනා වඩන්න කියලා කියනවා. ඒ නිසා අපි දෙගොල්ලම සමානයි. අපි මෛත්‍රී වඩනවා, අපි ධ්‍යාන කරනවා, ඔබත් ධ්‍යාන වඩනවා, ඔබත් මෛත්‍රී කරනවා. අපි දෙගොල්ලම සමානයි. එහෙම කියවහම මේ ආකාරයට උත්තරය දෙන්න බැරුව. නිස්සද්දව එන්න පාඩම් කරගෙන ආවා. ආවට පස්සේ බුදුහාමුදුරුවන්ට මේ කර්ණේ කිව්වා. බුදුහාමුදුරුවෝ මෙන්න වගේ සිද්ධාන්ත නැහැ. උත්තර දෙගන්න බැරි නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ සඳහන් කරේ බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි අපි ඒ කෙනුන් දෙකම මෛත්‍රී වැඩුවට මේ සම්බුද්ධ ශාසනයේ මෛත්‍රිය නිර්මාණ කෝණ නිර්මාණ සම්බහරෝ කියන නිවන අරමුණ කොටගෙන වස්සංග පරිණාම කොට නිවන අභිප්ප කොටයි අපි මෛත්‍රිය වැඩුවේ. ඒ මෛත්‍රිය වදන මෛත්‍රියෙන් සමාධිමත් කරගෙන ධ්‍යාන මට්ටමට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයට කරන්නේ යන්නේ අපි මේ සමතය උපයෝගී කරගෙන 2004 වෙනකම්. මේක ඇතුළත් වෙන්නේ මෙත්ත කියලා සූත්‍රය අනුපතිකයන් අවසන් හරියදී. මෙත්ත සූත්‍රය. මේක තමයි වැදගත්. තව මෙන්න මෙතෙන්දී තමයි අපේ බුදුදහමේ තියෙන විශේෂත්වයක් ආරම්භය. අනිකාන්නේ තමයි මොලින් සඳහන් කරලා ආයක බුදුහම සඳහන් කරනවා සමාහිතෝ වික්‍ර යථාභූතං අජානං කියලා. හිත සමාධිමත් වුණාල්ලේ යථාභූතයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි නිකන් නිකන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වන්නේ ඥානකම් වික්‍රේ පස්සත වාස්මාන කයමදාන කියන විදිහට නොඥානකම පස්සත කියන විදිහට කලින් සොතනේ ඥානයෙන් දැනගත්තු දැනටයි මෙහෙම කරගෙන ගලාගන්නේ. එහෙම නැති කෙනෙක්. එහෙම නැති කෙනෙක් යමන ආරක්ෂාවන් උදකරන් පිට වැනියක් ඥානකෝ. අතීත කාලේ වල ගැනීම ඥානකෝන්නු ගියේ නැහැ. ඒ නිසා බුදුහාමිතේ සුවිශේෂත්වය තමයි බුදුහාමරගේ කමනහන කරගෙන වඳපෙච්ච ශ්‍රාවකේ. බුදුහාමරේ මම දැන් ධ්‍යාන හැට උතුරුලින් කොහොමද කියලා අහගෙන නැවතෙන් නැ බුදුහාමරේ. එන්නේ නිවන් දැකමයි. ඇයි මේ හේතුව සම්පූර්ණ ගමනාන්තයේ දක්වාම නිවන් මාර්ගය අවසන් දක්වාම දැනගෙන ඉන්නවා. ධ්‍යාන විතර දැනගෙන නෙවෙයි යන්නේ. අපි ගමනක් යනවා නම් පාට බලනවා නම් වාහනක නැගෙනවා නම් සම්පූර්ණ ගමනාන්තයේ මොළේ ධ්‍යාන තමයි වාහනේ බලන්නේ. එහෙම නැතුව වාහනේ නැගෙන්නේ නැහැ වාහනේ නැගලා කස් පාර දාගන්න බැරි කියලා කවදාවත් කියන්නේ නැහැ. එහෙම යන අවස්ථාවක් තියෙනවා මොකද? ඒ තමයි පසේ බුදුන් වහන්සේලා සම්සම්බුදනාමයෙන් ගන්නවා. උන්වහන්සේලා දන්න ධර්ම මාර්ගය කිං කුසල ගරේසි. කී විදිහට කිං සත්‍ය ගරේසි කියන සත්‍ය ප්‍රයන්න මාර්ගය. වැරදි වැරදි දුස්කර ක්‍රියා කරමින් මාර්ගී ප්‍රතිපත්ති වලින් නිහිර තමයි ආගෙන යන්නේ. ඒ අමුතුම පර කාලයක පාරෙන පුරුසංගිතේ. නම් අපි ශ්‍රාවකයන්. ශ්‍රාවකයන් විදිහට අපි යන්නේ කිම නෙවෙයි කලින් මැප් එක දැනගෙන සම්පූර්ණ ඇඩ්‍රස් එක අරගෙන මෙන්න මෙතෙන් දී විශේෂ නිර්ණයක් තමයි ත්‍රිවිධ ශික්ෂාව ගැන තමයි. ත්‍රිවිධ ශික්ෂාව ගැන අපට බොහෝ ප්‍රශ්න තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ තමයි සීල නම් ප්‍රඥාද ප්‍රඥා කියන සමාන වෙන කාරණා. ඒක බොහෝ දෙනෙක් විශ්වාසනවා. අපි ඊටාම නිවැරදිව දැනගන්න ස්ථානයක් මේ. සම්මාදිට්ඨිය පටන් ගන්න මේ මාර්ගය ආරම්භ වන්නේ සමාධියෙන් සීලෙන්ද ප්‍රඥාවෙන් කියලා කවුරු හිතුවොත් අපි දැන් උත්තර නැහැ. මේ තමයි වැදගත්ම කාරණේ දැන් ගන්න ඕනේ. මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සත්‍ය ඥානයේ විදියට සුතම ඥානයෙන් දැනගන්නකොට සම්මාදිට්ඨිය මොනිටි මහාචාර්යක සූත්‍රයෙන් මෙහෙම දැක්වෙනවා. සම්මාදිට්ඨිය පෙරකොට යන්නේ කියන්නේ අත්හා දැනගන්නකොට මුලින්ම සම්මාදිට්ඨිය ගැන පටන් ගන්නවා. දුක මොකක්ද? සමුදය නිරෝධ මාර්ග කියන හතර දැනගෙන තමයි මාර්ගය යන්නේ. හැබැයි කෘත්‍ය ඥානයෙන් කරන්න වැඩේ පටන් ගන්නකොට පටන් ගන්නේ සීලේ අහිංසය නරසපන්නෝ චිත්තං පඤ්ඤං බවයි. සීලේ පිළිවෙල තමයි ගමන කරන්නේ. අපි ගමන රේති වෙනකොට ගමන කෙලවර හිතා ගන්නවා, කෙලවර දැන ගන්න හොයා ගන්නවා. නවින්කොට පාදයේ තියෙන වාහනයේද පානි සීලය. අන්නේ පිළිගන්න තැන තමයි සීලය කියලා කියන්නේ. හැබැයි දැන ගන්නකොට සුතමේ ඥාන, සත්‍ය ඥාන පිළිවෙල දැන ගන්නකොට සමාධිති කුරේ ගමන. කෘත්‍ය ඥාන විදිහට කරනකොට සීලය පරිත්‍යාගයන රසවත්. මෙන්න මේ ප්‍රධාන අඩන අනිත් දේ තමයි සීලයෙන් ප්‍රඥාවල බන්ධක වගේ කාටි මනිකට සෝදන වගේ ප්‍රත්‍යමයේ ක්‍රියාවලිය සීලයෙන් ප්‍රඥාවල එකට මිශ්‍රල තියෙනකොට ඒකට සෝදන දෙයක් වත් නැහැ. දැන් අපි සඳහන් කරන්නේ අර කලින් කලහම් කර ලෞකික සම්මාදී දෙවිගෙන් කරන දාන සීල භාවනා මෙලි දැන් කතා කරා. එතන සීලයේදී මේක සාධාරණයි. එතන පංච සීලයක් කරනවා නම් එතන සුබදිනම් වෙන්න පුළුවන්. එතන සමාධි සමාධියට ඒක ප්‍රයෝජන වෙන්න පුළුවන්. නමුත් දැන් මේ කතා කරන්නේ එතන නෙවෙයි චතුසත්ත්‍ය සමාධියේදී. චතුසත්ත්‍ය සමාධියේ චතුසත්ත්‍ය සමාධියේ කඩාව වූ සීල සමාධි ප්‍රඥා මේ කතා කරන්නේ. මෙහෙම කතා කරනකොට දිට්ඨින් සම්පදාන සීලවා දර්ශනික සම්පන්න වෙනවා කියන්නේ. දෘෂ්ටිවල නොවැටී සීලවා දෙනවා කියන එක. මොකද මේ දෙවල නොවැටී සීලවා දෙනවා කියන කාරණා. සාසංසා විචේ කියන දෘෂ්ටි දෙක නොවැටී මධ්‍ය ප්‍රතිපදාවෙන් යනවා මේකේ. මධ්‍ය සූත්‍රයෙන් තමයි දැක්කේ. අපේ දෙකන්දිය අනාගත එක්කන්තය වර්තමානය නැද නාම එක්කන්තය රූප එක්කන්තය විඥානය නැද ස්පර්ශ එක්කන්තය ස්පර්ශ සංද එක්කන්තය ස්පර්ශ නිරෝධී තාක්කන්තය මේ අදිවත්ෙන් විවිධ ක්‍රම වලින් මධ්‍ය ප්‍රතිපදා විස්තර කරනවා මෙන්න මේ මධ්‍ය ප්‍රතිපදා ගැන කිසියම් අවබෝධයක් දෙන්නට ඕනේ ඒ අවබෝධය නිසා තමයි සීලෙන් ප්‍රඥාව එකට අපසෝදන් වාගේ පිළිසිදු වෙනවා අනිත් පැත්තේ මොකද සමාහිතෝ වික්‍රිය අතාවෝතං අඥානති කියන විදිහට හිත සමාධියක් වෙනකොට ඒක නැත්තම් ප්‍රඥාව සාක්ෂාත් කරනවා ତොඩ සීලිය ප්‍රඥාවට ප්‍රඥා සීලයට උපකාරී වෙනවා සමාධිය ප්‍රඥාවට උපකාරී වෙනවා මෙන්න මේ තුනේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තියෙනවා. මේ සම්පූර්ණම ටික බැඳලා තියෙන යාන්ත්‍රණය තමයි හේතුඵල ධර්ම පරිසම්පාදය, ඉදම් පච්චතාවය කියන්නේ සිද්ධාන්තය. මෙන්න මෙතන ඉතාම වැදගත් කාරණයක් පිළිබඳව දැනගන්න ඕනේ. බුදුදහමේ හදවත බඳු වූ පරිසම්පාදකින් කරන්නේ. මේ පරිසම්පාදික කියන කාරණය බුදුහාමර විවිධ තැන්වල විවිධ වචන වලින් කෙටි සාධියක විස්තර කරනවා. බොහෝ වෙන හේතන්නේ පරිසම්පාදික කියුවාම අවිද්‍යා මාර්ග සංඛාරය කියලා කියනවම කියන්නේ. නව බුදුහාමර පස්සේ මාර්ග දේශනා කරනකොට අවිද්‍යා මාර්ග සංඛාරය කියන කතාව කියන්නේ නැහැ. බුදුහාමර දේශනා කරනවා. යන්නේ සමුදේ ධර්ම සම්බන්ධ නිරෝධ ධර්ම. බුදුහාම බාහිය ධර්ම කියන මොන පරිසම්බද දෙන්නද? ඒ වගේ බාහිය සිත් සම්බන් දෙකේ දෙකක් සම්බන්ධිතේ සුදේසුතම සම්බන්ධිතේ කියන විදිහට. අස්තවි හඳුර සැලසනා වත් මොන පරිසම්බද දෙන්නද? ඊයේ ධර්ම කියන ගාතන් දෙන්නද? ඒ සම්මත වේද න්‍යායයෙන් තියෙන තවත් කෙනෙක් අස්මිනසේ දනෝති අස්මිනසේ දනෝති කියලා කියනවා. සවස්තනක අස්මිමාසති ධම්මෝති කියලා කියනවා. හිමස උපාදාන ඉදම උපජ්ජති හිමස නිරෝධාය ඉදම නිරුද්ධති කියලා කියනවා. සවස්තනක අවිද්‍යාවත්‍ය සංඛාරය කියලා කියනවා. සවස්තනක සම්පේ සංඛාර අනිත්‍ය කියලා කියනවා. සවස්තනක සම්පේ සංඛාර දුක්ඛ කියලා කියනවා. සවස්තනක සම්පේ සංඛාර අනාත්ම කියලා කියනවා. සවස්තනක චක්කෝ මනිච්ඡං කියලා කියනවා. පස්තරමාන රහතන් කිව්වේ චක්කෝ අනාත්ම කියලා. අනන්තයන් සෝතරේ නොවේ පස්තර මහ රහතන්. මෙන්න මේ විදිහට විවිධ න්‍යායවලින් ඕඩියන්ස් එක අනුව බුදුහාම දේශනා කළේ. මොකද බුදුහාරවන්ත කෙනෙක් හේතුඵල ඥානෙයි, ඉන්ද්‍රිය පරෝපකාරියත් ඥානෙයි, හරියටම ඕඩියන්ස් එක ඉන්න කෙනාගේ මනස කියවලා ඔහුගේ අතර ජීවිතයේදී සඳහන් ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය දිනන රූපාකාරයෙන් බලන්නේ දේශනා කළේ. එහෙකිය ආරාධනා මාත්‍ර වෙතුන්නේ. එහෙනම් අඳුම අවමාසින් සැලුත් නරොඩක් තියෙනවා. එහෙනම් යාදම ප්‍රවිතරයි. අන්නේ නිසා බුදුහාමුදුරෝ ඒ ප්‍රාර්ථනාවේ බුද්ධිය අනුව මේක විස්තර. හැබැයි මේ කොමනකේ දේශනා කරලා සමතේ පස්සයන් විදර්ශනාවේ තියෙන ස්වර්ණමය නැත්නම් ගෘහී රේඛාවක් තියෙනවා. ඒ තමයි අහෝපා සම්බුතං හොත්වානරොදිත කියන කාරණා. ඒ තමයි පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුදනා කියන කාරණා. මොනවද මේ කියන්නේ? ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප, පරිසංකප්ප ආදී සියලුම ආකාරන ලක්ෂණය තමයි පෙර නොතිබී හටගන්නවා හේතුමත් හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ස්කන්ධාකාරී ආයතන, රෝමාදි බාහිර ආරම්භ, රෝමාදි ස්කන්ධ, චතුදාත වාදී මහත් දහට, අවිද්‍යා සංඛාරාදී පරිසම්පාදයන්ද මේ හැම දෙයකම ලක්ෂණය තමයි අතීත හේතු වෙන්නේ බලපෑම වර්තමානයේ තියෙනවා. හැබැයි වර්තමාන හටගත්තු එක පෙර නොතිබි හටගත්තු දෙයක්. ඒ පෙර නොතිබි හටගන්න දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් එහෙම නිරුද්ධ වුණත් අපේ කින විද්‍යාව විසින් මේක පිළිගන්න සෝදාගන්නේ. ඒක තේරුම් ගන්න කොට මෙතනනේ නැවත මේක තේරෙන්නේ. ඒ නිරුද්ධ වෙච්ච එක එහෙම තේරෙන්නේ. හරියට කන්නඩිය කනට ගියාම කන්නඩිය නම් අපි යන්න කලින් එතන රූපේ තිබුණේ නැහැ. නමුත් ඒක ඒ බැහැරට ගියාට පස්සේ ඒක ඉතුරු වෙනවා කියලා හිතනවා වගේ. අපි දන්නවා පුඩා සත්තු කන්නඩිය යන විදිහට මුගරනවා. ඇයි ගොරන්නේ කතා හිතනවා කලින් නැති තිබ්බ කියලා. ඒ නිසා තමයි මෙහෙම ගොරන්නේ. නැවත කියලා බලන්නේ ඉතුරු නැද කියලා හිතනවා. එතන අපේ ඇත්තටම මේක තමයි සමාවය. මෙන්න මේකෙන් ගලවන්න තමයි පරිසම්පද න්‍යාය විස්තර කරන්නේ. මෙන්න මේක දුර වෙන තැනදී ප්‍රධාන දෙයක් විස්තර වෙනවා. චර්යා අනන්ත ඥානය කියලා එකක් පරිසම්පදා මගේ විස්තර වෙනවා. මේක තමයි වැදගත් කාරණා. පරිසම්පදා මාගේ ඥාන 73 ගැන කියනකොට චර්යා අනන්ත ඥාන කියලා එකක් තියෙනවා. එතන ඉතාලි වැදගත් කාරණාවක් උගන්වනවා. විඥාන කර්යය අඥාන කර්යය ඥාන කර්යය කියලා. විඥාන කර්යය අඥාන කර්යය ඥාන කර්යය කියලා. විඥාන කර්යය කියන්නේ මොකද්ද? අපිට අතීත කර්ම ශක්තිය විදියට ලැබෙන ස්කන්ධ පංචකය. ඇසට රූපයක් දකිනකොටම කන සංඥාවක් අහනකොට මේ ඇතුළේ මුල් මාධ්‍යය ආයතන ගැටෙන හැදෙන අවස්ථාවේක ගැඹුරින් හඳුනා ගන්න අවස්ථාවක් නෙවෙයි. ඒක කුසලයක්ක් නෙවෙයි, ඒක අකුසලයක්ක් නෙවෙයි. ඒ අතීත අත්දැකීම විදිහට ලැබෙන ඒක විපාක සිත, ඒ සිත කුසලයකුත් නෙවෙයි, අකුසලයකුත් නෙවෙයි. අන්නේ අතීත අත්දැකීම විදිහට ලැබෙන ප්‍රතිඵලය රහතන් වහන්සේට සමානයි, සේක කුජලකට සමානයි, සෝතන් ජනකට සමානයි. ඒක කියන්නේ ප්‍රේතින් කන්නේකේ ඉන්පුට් එකේ. ඒ ඉන්කමින් එක කාටත් සමානයි. හැබැයි ඒ ඉන්කමින් එකේදී හරියට සැකසීමක් නොහිටියොතින් අපි අවුට්ගෝයින් එකට යනවා. අවුට්ගෝයින් එක කියන්නේ මොකද්ද? ඇත්තට දකින්න රූපයේ කලින් තිබ්බා ඒක අල්ලන්න පුළුවන්, ඒ කලින් කායිකන වලින් ස්පර්ශ කරන්න පුළුවන් කියලා බාහිර කාරණා. එතකොට අර විඥානයාව අඥාන කාරියක් වඩපත් ස්කන්ධ පංචකයේ පංච වාර සංජය වඩපත් කරන. ඊට පස්සේ මේ ඇලීම ගැටීම දෙක නොකර ඉනවා කියන ගමන. මේ මොහොතේ බොහොම තැන්පත් වෙන්න පුළුවන්. නැත්නම් ඕන වෙලා දෙයක් හොයාගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මරණාසන්න මොහොතේ හරි අපි ඒ දැකපු දේවල් කිතන මැරෙනකොටම ඒ රූපය හොයාගෙන ගිහලා ඊටම බලය සරසන. මේ තමයි අපේ මේ තමයි අඥාන කර්යාවෙන් එන්නේ. මේ අඥාන කර්යාවට තමයි පුඤ්ඤාන සංඛාර, අපුඤ්ඤාන සංඛාර, ආනිදාන සංඛාර කියන මේ තුනම තියෙන්නේ. හේතරන්නේ බුදුදහමේ දැක්කන දුති කම වගේ සූත්‍රවල කර්ම හතරනේ. ඒ කර්ම හතරේ දැක්කන අතිවිදේ කම්ම කන්න කන විපාකම්. අතිවිදේ කම්ම සුඛං සුඛ විපාකම්. අත්තිවිපේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කියලා. කලු විපාක වෙනදෙන කලු කර්ම තියෙනවා. සුදු විපාක වෙනදෙන සුදු කර්ම තියෙනවා. කල සුදු දෙකම මෙතර එක කර්ම තියෙනවා. කල සුදු දෙකම විපාක වෙන කර්ම. මේ තුනමයි කියන්නේ කොටෙන්ද? අවිද්‍යා සත්‍ය සංඛාර කියන තැනගෙන පුඤ්ඤා සංඛාර, අපුඤ්ඤා සංඛාර, ආනිජ සංඛාර කියන කර්ම. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ කර්ම තුන විතරයි ලෝකේ හඳුනාගන්න දෙන්නේ. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන අලුත් කර්මයක් ලෝකේ දෙන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියනවා. ඒක තමයි විස්තරේ. මොකක්ද ඒ? ඒ තමයි අත්‍යවශ්‍ය කම්ම අකන්න සුඛං අකන්න සුඛ විපාකං කියනවා. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කම්මක් හැය සංගතදී කර්මයේ ඡේය කිරීම සඳහා හේතු වන කලුත් නොවන සුදුසුම කර්ම තියෙනවා. ඒවා සංස්කාර තමයි. හැබැයි බලේ යන සංස්කාර නෙවෙයි. ඒවා අවිද්‍යා පාදක සංස්කාර නෙවෙයි. ඒවා විද්‍යා පාදක කර්ම ඡේය කිරීම සඳහා හේතු වන කර්ම. අන්නේ සංස්කාර සමග මුසු වෙච්ච සංඥාවට තමයි නිර්වාණ සූත්‍රයේ දස සංඥා කියලා කියන්නේ. අන්නේ ඒ සංස්කාර තමයි බුදුරජාණන් වහන්සේ අරස මාර්ගයේ පිළිපැදීමේ ලැබෙන සංස්කාර විතර දේශනා කළේ. අන්නේ සංස්කාර තමයි සත්තන් සූත්‍ර ගැන කියනවල විදර්ශනාව විදියම ආදක කරන දේශනා කරපු කර්ම ක්ෂේත්‍රය පිළිබඳ සඳහා යෙදෙන සංස්කාර විතර දේශනා කරපු කර්ම. ඒවා සතර නැත් කිරීම හේතුව නෙවෙයි සසහස් කිරීම හේතුව කරා. මෙන්න මේ අවබෝධය ලබාගෙන තමයි අපි දෙවන පියවරේ ඉන්නේ. තමයි කියව ගන්න මම දැනගෙන තියෙනවා. යකුරු වැඩිද? ඇත්තෙන් මේ හැම දෙයක්ම අපට නොවන නෑදෙන කාරණා. ඇත්තෙන් මේ වගේ ඉහළ කාලයක අපි ඉන්නට ඕනේ දෙගෙන තමයි ලෝකෙට අපි බණ කියන්නට ඕන. මොකද බොහෝ දෙනෙක් දැන් මේ කාරණා ඉගෙන ගන්න අපි බණ අහන්න ඉන්නේ. අපි හිතන ඔඩියන්ස් එක මොකද දන්නේ නැහැ කියලා නේ. ඒක පාරවටාමක් අරගත්ත ගමන් බණ කියන බලන්නේ යන හදන්නේ. නමුත් අද වර්තමානයේ බොහෝ දෙනෙක් මේ කාරණාව වෙන කාරණාවක් තමයි බලන්නේ. ඉතින් ඒ වෙලේ සමාජයකට අපිට යම් යම් කාරණා දැනගෙන තියෙන ඕන. අපි දන්නේ නැති කාරණාවක් හෝ තියෙනවා වරකින්. පුලුවන් තරම් තමයි පිටකේ කියවලා දැනුනේ පෝෂණය වෙන අපි ඉන්න කාරණා එකට ඒක ලෝකෙින් ලොකුම අපිට. ඒක අපි නමේ ජීවිතේ ආරෝපණයක්. අනිත් එක අපි බණ කියනකොට ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් හැදුනවා. වාටි සාර පිළිසෙන් කියනවා. එනිසා නියු සීයකට බණ කියනකොට වඩා ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට ධර්ම කරණයක් කියලා දෙනවා වටේ. මොකද ඊට පස්සේ හැමදෙම හැමතැනම ශක්තිමත් ඒ කාරණා ගැන දැස්සේ කියනවා. මෙන්න මෙතනම තව සුවිශේෂී කාරණයක් කියනවා අපි ඒක දැනගන්න ඕන. පුණ්‍ය සහ කුසල කියන කාරණා දෙක. පින් සහ කුසල කියන එක එකක්ද දෙකක්ද කියන එක බොහෝ කලක් සංවාදයේ තියෙන කාරණා. සමහර එකක් තියෙනවා සමහර දෙකක් කියලා. පුණ්‍ය සහ පින් සහ කුසල කියන දෙක එකක්ද දෙකක්ද කියන කාරණා අපි බොහෝද සංවාදයේ තියෙන කාරණා. මේක තමයි බුදු සාකච්ඡා කරනවා. ඒ වගේම විපරිණාම සාමාන්‍ය කියන කාරණා දෙක. අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවම බොහෝ දෙනෙක් කියන්නේ කැරෙනවා විඳන වෙනස් වෙනවා කියලා. ඇත්තට මේ විපරිණාමය අනිත්‍ය කියන එක වඩා ගැඹුරු කාරණා බුදු සාමාන්‍ය කියන්නේ. සුවච සාකීකරු කියන වචන දෙක. සුවච කියන්නේ මොකක්ද කියලා අහුවත් අපි බොහෝ දෙනෙක් කීකරු කියන්නේ. නමුත් ඒකෙන් යම වාක්‍යයක් තියෙනවා. සංකාර කියලා කියන්නේ මොකක්ද කියන කොට අපි බොහෝ විට සංස්කාර කියන එක එක නිර්වචනයක් අපි දෙන උත්සාහ කරනවා. ඇත්තෙන්ම මේ කාරණාවලදී ඒ තැන්වලට විභජනාදීව බෙදෙන උත්තර දෙනවා නම් සංකාර කියලා කියන්නේ මොකක්ද කියලා හොත් එක තමයි ඩෙෆිනිෂන් එකක් දෙන්නේ. අපි නැවත ඒක අහනවා. ඔබ සංඥා සංකාර කියලා අහන්නේ අවිද්‍යා සංඥා සංකාරය කියන එකට සංස්කාරද? නැත්නම් සම්බේ සංකාරය කියලා කියන්නේ සංස්කාරද? නැත්නම් ඉස්සන කන්තික සංකාරද? පරෝදාන සංකාරද? සංගත සංකාරද? අනුසංගත සංකාර මොනවද කියලා ලබු උත්තරයක් ගන්න. ඒ තැනට අදාළ දේ තමයි උත්තර විදිහට දෙන්නට ඕන. මේ අපි මේක කතා කරමු කරමු අපේ සානාන්තර ධර්මදාන කියනවා නම් මම ඊළඟට සායෝග කරන විදිහට යනවා. වැදගත්ම කාරණාවක් ඉදිරියට යනවා. එකක් චතුරාර්ය සත්‍යය, අනිත් එක තමයි අවිඤ්ඤා සූත්‍රය ඇතුළත් වෙන කාරණා දෙක. දැන් අපි එක කාරණාවක් විශේෂයෙන් සඳහන් කළා. සීල සමාධි ප්‍රඥා කියන මේ තුන එකට බැඳෙනවා. පරිසම්පාදනය කියන එක තමයි ඉතාමකින් අද ගන්න සනාන්තලින් ඉරම් තම වැදගත්ම සූත්‍රයක් තමයි අභිඥා සූත්‍රය කියන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේ දේශනා කරන කිසියම් ක්‍රමයක් තියෙනවා. සමහර චතුරාර්ය සත්‍ය කරුණු හතරක් දැන් වෙනවා කියලා සූත්‍රය. සමහර තැන්වල චතුරාර්ය සත්‍ය දෙකක් සමාන වෙනවා. සමහර තැන්වල චතුරාර්ය සත්‍ය එකක් විතරයි දේශනා කරන්නේ. එතන අපි දැක්සෙ වෙනට ඕනේ මේ මොනවද දේශනා කරන්න කියලා. නැති ප්‍රකරණ නිසා හේතුක ප්‍රදේශ දෙයක් වෙනවා විශේෂ කාරණයක්. ඒ තමයි සම්පූර්ණ බුද්ධ වචනය වචන 18ක් මත දුරු කරගන්න ඕනේ. දැන් දෙවිඩේ සාමාන්‍ය සත්‍යස්කෝස් පාසලේ ධර්ම දේශන කරනවා. නම් දීලතර නෙමෙයි වෙනකට ගිහිල්ලා නැති ප්‍රකරණ නිසා හේතුක ප්‍රදේශ දෙයක් වෙනවා බුදුහාමරණ දේශනා කර්ම 18ක් මත දුරු කරගන්න පුළුවන් කියන්නේ. කුසල පැත්තේ 9යි අකුසල පැත්තේ 9යි දෙය. කුසල පැත්තේ අකුසල පැත්තේ 9යි මොනවද? අවිද්‍යාව බව තණ්හාව, ලෝභ දෝස මොහ, සුඛ සුඛ නිත්‍ය ආත්ම කිය. අවිද්‍යාව බව තණ්හාව, ලෝභ දෝස මොහ, නිත්‍ය සුඛ සුඛ නිත්‍ය ආත්ම කිය. ඒ අකුසල පැත්ත. කුසල පැත්තෙන් දැක්කෙනවා සමත විදර්ශනා, අලෝභ, අදෝස, අමෝහ, අසුභ, අසුඛ, අනිත්‍ය, අනාත්මය. එතකොට මෙන්න මේ කරුණ දහයක් මට බුදුහාම මේක කියන්නේ කියලා නැති ප්‍රකරණේ ආපේත ප්‍රදේශයේ සෝල සහාරවල විස්තරය. එතකොට මේ බුදුදහමේ තියෙන මූලික සංකල්ප කිහිපයක් මම සඳහන් කළේ මේ හැම දෙයක්ම වෙන්නේ අපේ සිහිය සානුවන දියුණු වීම. මේ සිහිය සානුවන දියුණු කිරීම තමයි සම්පූර්ණ බුදුදහමේ කියන සම්පදේ. අනිත් පැත්තෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් ආරම්භ වන බුදුදහම අනුකූල ප්‍රතිපදාව මේ දාන සීල භාවනා කියන තොලින්ම ගැඹුරට යනවා. සාමාන්‍ය තොලේ දානමයන් කුණි පිළිවත්තු, සීලමයන් කුණි පිළිවත්තු, භාවනාමයන් කුණි පිළිවත්තු කියලා දාන හැටියට සකස්සියෝ පාවර දීම, අම්ම තාත්තට කුණි දෙවන්න දීම කටින් පටන් ගන්නවා. සීලේ පංචශීලයෙන් පටන් ගන්නවා. භාවනා මෛත්‍රී භාවනා කරන යනවා. සාමාන්‍ය ලෞකික සමාධිය දෙකෙන් දෙකෙන්. ඒකම තමයි ගැඹුරට යනකොට දානෙට ගෙන්දිලි ගිහිල්ලා ආර්ය උතුමාට දෙන දාන කොහොම ගියලා ධර්ම දානෙ අබේ දාන ආදී වශයෙන් යනවා. සීලෙන් තේමයි මුලදී කම්මස්කත සමාධියේ පංචයෙන් පටන් ගන්න මේ ධර්ම ගැඹුරට යනකොට දෙකින් තමව ගම සීලව මතට යනවා. කම්මස්කත සමාධියේ පටන් ගන්න භාවනාව මෛත්‍රී භාවනාව සතර ප්‍රඥා වේදන වලින් පටන් ගන්න දෙකම ගැඹුරට යනකොට සමත විදර්ශනා දෙකකට බෙදෙනවා. එතකොට දාන සීල භාවනා කියන මේ තුනම තමයි විවිධ මට්ටම් වලින් අපිට විස්තර කරන්න පුළුවන් කම තියෙනවා. ගැඹුරට යන්නේ කොහෙන්ද? ගැඹුරට යන්නේ සම්මාදිටියේ ප්‍රමාණයෙන්. සුතමේ ඥාණයෙන් තමා අසහා දැනගත් ප්‍රමාණය මත තමයි ගැඹුරට යන්නේ. සුතමේ ඥාණයෙන් තේරෙන්නේ කොහොමද? කල්‍යාණ මිත්‍රාසය, සංකරණ ශ්‍රවණය, යෝන් සෝමාජිකාරය සහ ධර්මාදාන ප්‍රතිපදාව ගැන හද. ତେଣୁ මෙන්න මේ ගමන් මාගේ ඉදිරියට යන මේ දහන මාගේ අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ මෙන්න මේ ලෝකෝත්තර සමාධියට කියන ගැඹුරු දහනම. මෙතන බුදුහාම විශේෂ කාරණා දේශනා කරන අවිඤ්ඤා සූත්‍රයේදී අපි චතුරාර්ය සත්‍ය කියලා දේශනා කළා. බුදුහාම සුවිශේෂී කාරණය අවිඤ්ඤා සූත්‍රයෙන් දේශනා කරනවා. මොකද ඒ කාරණේ? ඒ තමයි ලෝකේ පහළ වෙන බුද්ධිමත් මිනිස්සු විසින් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ කුමක්ද දැනගත යුත්තේ කියලා. ලෝකේ පහළ වෙන බුද්ධිමත් මිනිස්සු විසින් තමන්ගේ විශිෂ්ටම ඥානයෙන් යම ප්‍රහිණ කරක් තියෙනවා නම් මොකද ප්‍රහිණ කරන් තියෙන්නේ? ලෝකීය විදිහට බුද්ධිමත් මිනිස්සු විසින් තම විශිෂ්ටම ඥානයෙන් යමක් වඩන්න කියලා නම් මොකද වඩන්නේ? ලෝකේ පාරට පොදිමත් මානසික විසින් තම විශේෂම ඥානෙ යමක් සාක්ෂාත් කරන් කියලා නම් මොකද සාක්ෂාත් කරන් කියන්නේ? දැනගත යුතුදේ, ප්‍රගුණ කර යුතුදේ, වැඩි යුතුදේ, සාක්ෂාත් කර යුතුදේ. වෙන පැත්තකින් මොකද මේ කියන්නේ? ඔබම දැක්කත් මේ කියන්නේ. එතකොට දැනගත යුතුදේ දැනගත දෙය කියන මාසත් වෙයි කියන්නේ. ලෝක සත්‍ය ප්‍රඥා ගාමණය කියන එක මොකද්ද? සත්‍ය සංවේ සත්‍ය. එතකොට වඩන්න වඩන්න කියන මොන සත්‍යද? මාර්ග සත්‍ය. සාක්ෂාත් කරනවා නම් සාක්ෂාත් කරන කියන මොන සත්‍යද? නිරෝධ සත්‍ය. එතකොට මෙන්න මෙතන ප්‍රධාන මධ්‍යස්ථානය තමයි සංකිටේන පංචපාදාරණ දුක කියන්නේ මොකක්ද කියලා කියන්නේ. එතකොට අපි සඳහන් කළා විඥාන චර්යාවෙදී විඥාන චර්යාව විදියට අතීත අත්දැකීමක් විදියට ස්කන්ධ පත්‍යෙන් අටගන්න මෙන්න මේ මූලික අවබෝධය ස්කන්ධ පංචකය ඒ වෙනාවේ හරියට තේරෙන්නේ නැතිවෙද්ද මොකද වෙන්නේ? ඒකම පංචපාද සංයමයට පත්. අර ඉන්පුට් එක ඉන්කමින් එක හරියට තේරු නොගත්තොත් ඒකට අවුට්ගොයින් එකක් වෙනවා. ඊට පස්සේ බාහිර රූපෙ මත හිත දක ගන්නවා. ඒ තුල දුක ස්පර්ශ ගන්න සිදු වෙනවා. උදාහරණයක් තාස්කා මහා බරකතල උපමාව දෙන්නා කරා. මෙන්න මේ විදිහට විඥාන හරයෙන් හටගන්න මේ අවබෝධය අතීතයෙන් අයිමසෝ මනසකාරයෙන් හිටියොත් අඥාන කර්යාවට ගියාම නම් දැකීම ගැන උපමාවකින් දේශනා කරනවා. නම් බරකට උපමා මොකද උපමාව? ඒ උපමාව තමයි පණ පිටින් හම ගන්න හරියට කියනවා. හරක මරන්නේ පණ පිටින් හරකව හම ගන්න. හම ගන්න හරකව ගන්න. ඒ හරක තමයි කවුරු කොටනම සත්තු කනම විමලක්වත් බැරි වලට හිලන වතුර බැස්සත් අතු වෙන මාළු කන හැම මොහොතෙන් උඩගත් හැම දුකින් අන්නේ වගේ තමයි මේ විඥාන චර්යාවෙන් අතීත අධ්‍යක්ෂ විදියට හටගත්තු මේ ස්කන්ධ පංචකයේ කෙරෙන නොගෙන අඥාන චර්යාවට ගියාම නන්දේ ඒ අඥාන චර්යාව තුළ තමයි ඇත්තේ මම වැඩිපුරින්නේ. එසේ රූප දකින්න වල කලින් සම්දාන වල මේ ඉන්ද්‍රිය හයම අරමුණ ගන්නවා කියන්නේ ඇත්තේ මගේ අඥාන චර්යාව. එතකොට කියනවා අපේ මානසික ස්වභාවය අපි විඳින දුක ගැන මුලින් කියන්නේ නැහැ. අන්න ඒ දෙන්න නැවති විඥාන චර්යාවෙන් ඉන්නක තමයි දෙකේ විතරක් ඒ ඇතිවන ස්පර්ශය ශනිකව තිරුම් වෙන තියක් වෙනවා වෙන පුළුවන් අඥානතර වෙන පුළුවන් එක පරමාවයි. නමුත් ඉක්මනටම අපට ඥානචරයක් නැගෙන්නේම තමයි සති සම්පදන් දෙන්නේ කරා. අනේ සත්‍යය බුදුදහමේ ඉස්සෙම කියන්නේ සතිය සහ සම්පයන්නේ කියන මෙන්න මේ කුරුම දෙක මත ගොනු වෙනවා කියන්නේ. උපරිම ලෙස වර්තමානය තුළින් අන්නේ වර්තමාන කුලයෙන් දෙන්න ප්‍රාථමික ප්‍රයෝගය තමයි ටෙක්නික් එක තමයි සති නිමිති දෙකක්. අපි දැන් මේක මගේ ඇඟට රූපයක් වෙනවා මම රූපයෙන් සවදානින් ඉන්න කෙනෙක් ඉන්නවා. කනට ශබ්ද ආදානින් ඉන්න කෙනෙක් ඉන්නවා. නමුත් අපි කිත නියම විදිහට සිහි පිළිලා ගත වෙන්නේ නැහැ. ඒක ඉතාම ලස්සන දෙයක් සම්පාණක සූත්‍රයේ විස්තර කරනවා. සම්පාණක සූත්‍රයේ සතු පස් දෙනෙක් ගැන කියනවා. සත්හයනේ. කවද සත්හයනේ නා? සත්තු ඉන්නවා. බල්ලෙක් ඉන්නවා. සිවලෙක් ඉන්නවා. පඳුරෙක් ඉන්නවා. කිතුමුලෙක් ඉන්නවා. කුරුලෙක් ඉන්නවා. නාගෙක් ඉන්නවා. මේ සත්තු හයන එකට වර්ගෙට බැඳ ගන්නවා. ගැන ගන්නවා. සංසාරයේ පස්සෙන් වැඩෙන වදමාන ශක්තිමත් නන්දලානේ සතුටක් වෙනා නැදෙන්නේ නැත්කා කරනවා. ඒ සංසාරයෙන්ගේ කිමුලාන ශක්තිමත් කිමුලාන පස් දෙනා නැදෙන්නේ ජලසේ. ඒ සත්තු හය දෙනාගේ නරියන සිවන ශක්තිමත් අනිත් පස් දෙනා නැදෙන්නේ කැරේ. ඒ සත්තුගේ ශක්තිමත් රාජාලේ වගේ සතෙක් නම් කුරුල්ලෙක් නම් අනිත් පස් දෙනා නැදෙන්නේ කියලා. මේ සත්තුගේ ශක්තිමත් නයනන නයාලේ පස් දෙනා නැදෙන්නේ Taman ගෙදරට යනවා. ඔබට ඒ සත්තු පස් දෙනාගේ ශක්තිමත් කෙනා බලන බල කරන්නේ අර පස් නැදගෙන තමයි ස්වාමීන් වහන්සේ ගමට ගෙදර යන්නේ. මෙන්න මේ වගේ තමයි අපේ ආයතන හය. අපේ ආයතන හයට අවධානය යොමු කරගෙන ඉතරක් බෑ. අන්න ඒ හය ඒ සත්තු හය දෙනා එකට ගැටගන්න විතරක් නෙවෙයි. චක්ඛාන සූත්‍රයෙන් කියනවා ඒ හය දෙනාම නැවත ශක්තිමත් ප්‍රීඩක ඉන්නද ගැටගන්නවා. අන්න ඒ ගැටගැසීම තමයි සතිනිමිත්ත කියලා කියන්නේ. අනේ සතිනිමිත්ත තමයි නාසිකාගේ වාමනිමිත්තාගේ විදියට නැත්නම් සිනහ අභිමුඛ කියලා මෙන්න මේ ආශ්‍රිත ප්‍රත්‍ය පිළිවා ගන්න කියන එක අපි කලින් සඳහන් කළ මහරහතන් වහන්සේ ඒ වගේ යුරුප් විභාගයකටෙන් ඥාන විභාගය කියන මේ හිතන්නේ නඩවහන් තියෙන විතර කියලා සම්පූර්ණ ත්‍රිවිධයෙන්දී ත්‍රිවිධයෙන් පරිසංසන්න පුළුවන් මේ කටවරණ යනවානේ. වර්තමාන බොහෝ විනාඩ මෙන්න මේ අවස්ථාව විලිලා කියනවා මේ කාරණේ මොකද වෙන්නේ කියලා. බොහෝ විට සිහිය පිළිවා ගන්න කියලා කිව්වට පස්සේ අපි හිතන්නේ මේ ආනාපානසතිය විතරක් කියන දෙයක් කියලා. මේ ආනාපානසතිය විතරක් නෙමෙයි සංසදේ සම්ස්ථාන වලින් මොන කමනක්ද වැඩුවා ඒ විතරක් නෙවෙයි සතිය කොයි මොකටද හරි සතර සතිපට්ඨාන කරනවා කොයි සතිපට්ඨාන හිටියත් මේ සතිනිමිත්ත නාසිකාගේවා මුදිනිමිත්ත වාග්ගිනිත්ත අපිට අනිවාර්යෙන් පිළිවා ගන්න. නිතර මේ ආසිරි ප්‍රස්තිය තියාගෙන තමයි කරන හැම දෙයක්ම කරන්නේ. එතකොට තමයි සිහි දෙන්නේ. එතකොට තමයි අපි මතක් වෙන දේවල් පිටපස්සේ ගිහිල්ලා මොලහන්නවන්නේ. හරියට තේ පිටවාගෙන ඉන්නවා නම් අපට ඕනම දෙයක් අතීත වර්තමානගත දෙකෙන් නොගට ගන්න. නමුත් Taman දන්නවා දැන් මෙතනයි හිටගෙන ඉන්නේ කියලා. අර කතාවක් තියෙනවා. එක හඳුගෙන පොඩි උපදෙසක් දෙන්න උදේ අපි යන්නේ මෙහෙ කරන්න කියලා. උදේ වැය කියලා මෙහෙ කරන්න කියලා. මේ හඳුන පිළිගන්න හිටගෙන මෙහෙ කරන්න. පොදිය අභ්‍යාම දෙයක් බැන්දි කියන්නේ නේද? මෙනේ කරනකොට ඇත්ත වෙන බාරම ඊළඟ ගෙම්පෙත් කියනවා. ඊට පස්සේ පොදිය අභ්‍යාම කියන එක උදක බලන්න උදක බලන්න උදක බලන්න කියන එක තමයි වෙනස් කරන්නේ. එනිම ආනම කියන පොදිය අභ්‍යාම පටන් ගත්තේ උදක බලන්න කියන එක ඉවරයි. උදක කියන්නේ වතුරට බක කියන්නේ ගෙම්පෙත්. ගෙම්පෙත් කොකාට නේද? ඔව්. එතකොට මෙන්න මේ වගේ අපේ මේ හිත අරමුණ යනදී. එතකොට අන්නේක වළක්වන ටෙක්නික් එක තමයි මෙන්න මේ සතිනිමිති කියන්නේ. ඒ නිසා සතිනිමිති අපි ඉන්නම නම් මෙතන සිහිය තියාගෙන අපිට ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ අරමුණ ඉන්නකොට අපට ආනාපානස දෙවන්න පුළුවන්, පොදුමන වඩන්න පුළුවන්, ධර්මංශකණ වඩන්න පුළුවන්, සතර ප්‍රඥා වඩන්න පුළුවන්. ඉතින් මේ දේහන මොකද වෙන්නේ? මේ ආශ්‍රිත සිය තියාගෙන යමකට ගියාම මොකද වෙන්නේ? සමුදය වලනේ දැන් මේ හටගන්න සිත් ස්තන පංචකය වෙනවා පිළි හටගත්තා. ඉතින් නැතුව මොකද වෙනවා? මේක බලන වාගේ වැඩි වුණා නම් ආයි මෛත්‍රීව අසබවත් කරන කටහඬ සම්පූර්ණ දෙන්නේ නැහැ. තෝර බුද්ධහන් වහන්සේ වැඩුවා අසුබේ වැඩුවා මෛත්‍රී වැඩුවා මහානාස වැඩුවා ඒවා ප්‍රයිමරි ටෙක්නික්ස් විදිහට ඉගෙන ගන්න කරන්නේ. අර විදර්ශනාට උපයෝගී කරගන්න විස්තරීය කෙනෙක් ඒ කාර්යමකට ගන්න යන්නේ මේකේ කරන්නේ. මෙතෙක් අපස්සයක් දිවේ බලන්න තියෙන්නේ. අනේ නිසා තමයි බුදුහාම දේශනා කරන්න පහළනේ මම පුතක් යන කෙනාට සේක වෙන්න. සේක කුමියට අසේක වෙන්න. අසේක කියනවා තමයි. අසේක කුමියට පිළිමනතේ සෝදායි වාසය කරන්න මම එකම ප්‍රතිපදාවේ දේශනා කරන්නේ. මොකද මේ තමයි සම්බන්ධ දෙකේ සමුදේ වැය අර්ථාද ආදීනම විතර බලන්නේ. අපට දැනෙන රහතන් වහන්සේලා තේරෙන්නේ. රහතන් වහන්සේලා කියන කවුරුද කියන කරන්නේ ඇයි දිට්ඨනා සුව කියන්නේ සමහරු. රහතන් වහන්සේලා කරා ව්‍යාඥයන් අතරින් අනුපාද සගත පරිකින් බවස් කියන. එහෙම වෙන්නේ හඳුතුමට දිට්ඨනා සුව කියන සමාදේ සාකරනවා. මේ වගේ එක්ක හදෙනෙන්නේ තමයි අපේ හොඳම මිතුරාගෙන හැදීමේ එක හදෙනෙන්නේ හැදීම කරගන්නට ඕන. එතකොට අපි වාහිය රූපෙත් කරනවානේ මුළු අන්න ගැඹුර වෙනවා කියන්නේ නැහැ. අපි අහපු ගැඹුරු ධර්මයේ ප්‍රමාණය අනුව අපි ලෝක දේවල් විතරක් නෙවෙයි අන්තරම අවිද්‍යාව විතර. මූලික කරගන්න තමයි සමතෙන් කරන්නේ. බුද්ධාංශයේ මෙත්තාජ්ජ අසුභං පාරණස්සති ඉදේ මාතරා දේක බහරි කියලා හදන්නේ. එන්නේ බුද්ධාංශේ වන්දෝ අස්සද්ධානෙක මොනවද වාරන්නට. අනිත් පැත්තෙන් දැන් කරනවා බුදුහඳුගෙන සන්නහ ලැබුණොතින් ධර්මයෙන් සන්නහ ලැබුණොතින් අපේ ඇට සම්මස්නහ රැඳෙඳු පසාර කරගෙන මේ වීර්ය මොන ශරීරයෙන් කාන්දුවන්නේ. ඒ නිසා අපට උදාහරණයක් අවශ්‍ය වෙනවා. මෛත්‍රිය අපිට මෙතන බොහෝ විදිහට ගෙන දෙන්නේ අනිත්‍යයෙන් දෙනවා අපිට. ඒ නිසා අනිත්‍යයෙන් දෙනෙම තමන්ගේම දරුවන්සේ දරින් පුළන්නේ ඇසක් අපිට ඇදලා ගත්තොත් අපිට බොහෝ ප්‍රශ්න නිදහස් වෙනවා. අපි මේ වඩා පුදුම ලෝකයක් තියෙනවා. ඒ දරණ අපේ වටිනාකම වැඩි වෙනවා. අද අපි බලන්නේ බොහෝම සීමිත ඉරියව්වක් විතරයි බලන්නේ. අමතිකන පුරුල ලෝකයෙන් සබඳන බලන ලෝකයට අපි පිටිපරන අපි දන්නා ලෝක දැනගන්න පොඩි හස්තියයි ඒ ලෝක දැනගන්නට වෙනකට තම පොල්ටි ලක්ෂ දෙකක් එකතු වෙනවා දවසක් ලක්ෂ දෙකක් එකතු වෙනවා දවසක් ලක්ෂ දෙකක් ඉබලනකොට දවසක් ලක්ෂයක් ලෝකයෙන් මියනවා දිනකට අපි සාමාන්‍ය සෞඛ්‍යයක් දෙන කෙනෙක් විසි දෙදස් පාලය ආසන්න පසන්න කරනවා. එතකොට අපි උස්මාන් කරයන් පහට යනකොට දවසකට අර මාසෙන් හතර දිනක් මෙහෙම. පස් සැතලෙ අපි උස්මාන් කරයන් මේ උස්මාන් පහන දානකොට හතර දිනක් හෝ පස් දිනක් වගේ මෙහෙම. කීමියන්නේ බොහෝ දෙනෙක් වගේ මනස රෝගයේ තුල දැනෙන දුකින් දැනෙන මෙන්න මේ අතරේ තමයි රෝගේ පරණ සම්මා සම්බුද්ධ ජනමාත්‍රිගේ මේ විශේෂයෙන් ආසත් ඥාන ලැබීමත් සමගම යැපෙන සුදුසු වාදනාම අවබෝධ කරගන්න සුවිශේෂී ලක්ෂණයයි. ඒත් ඒක මහා කරුණාත්මකව කියන්නේ කියනවා. ලෝකෙදි ඉක්මන පිළිහෙල වෙනවා කියන. අර වශයෙන් දුකින් සත්‍ය මඳවනවා කියන හැඟීමක් ඇති වෙනවා. අනේ අවස්ථාවේ විශේෂයෙන් සමත භාවනාව විශේෂයෙන් අපට ලොකු ස්ථාවරත්වය රැකගන්නිය ආරක්ෂණයක් ලබා දෙනවා දුකින් වැඩේ. විශේෂයෙන් පුණ්‍යාවේ සංකේතය සෝත්‍රයක් කියනවා. රවිනාත දෙරණ සාන්දේ ගැන ලෞකික කුසලයේ ගැන සෝත්‍ර වලින් ඉගෙන සෝත්‍රයක් තමයි පුණ්‍යාවේ සංකේතය සෝත්‍රය. අභිසංගම සංකේත කියන්නේ ඕගන්න නැත්නම් පොල්පත් පුඤ්ඤාවිසංග පුඤ්ඤාවිසංග මහා පොණ්‍ය උල්පත් අටක් ගැන කියන සූත්‍රය. මේ තමයි ඍජුවම සුපතිගාමිනී සඳහා මාර්ගය කියන සූත්‍රය. ඒ තමයි බුද්ධං සරණගතෝති, ධම්මං සරණගතෝති, සංඝං සරණගතෝති, ආනන්දං සරණගතෝති, අදින්නානං සරණගතෝති ආදී වශයෙන් දැක්වෙන පංචශීලය. ත්‍රිවිධ සංඝාත පංචශීලයක් කියන්නේ අට. මෙයා සාමාන්‍ය බුද්ධං සරණ කියන කරක් නෙවෙයි මොළු අද තියෙනවා. යම් කෙනෙක් දෙවන සරණ ගිහිනව නම් දිනකට වැඩිපුර වාර ගණන් තමත මතක් වෙන දෙවන නම් පංචශීල ආශ්‍රයෙන් කෙනෙක් විශ්වාසය තමයි තියනවා නම් මේක තමයි සුගතිය පිළිබඳව තියෙන සාධකය. ඒවට කියන මහා පොණ්‍ය රූපක් අටක් කියලා. අනිත් පැත්තෙන් නිදර්ශනාවක් කියන වෙනම සූත්‍රයක් තමයි සත්තක්කාන සූත්‍රය. ස්ථාන හතක් ගැන සිහි පිටුවා ගන්න ආකාරය ගැන මේකත් වැදගත්. සත්තක්කාන සූත්‍රය ස්ථාන හතක් ගැන රූපාදී කාරණා ගැන මෙන්න එක ආකාරයක් කරපුත් ඒ වගේ ත්‍රිවිධ උපපරිසහා ගැන කියනවා. ධාතුසෝ ආයතනසෝ පටිසම්පාදෝ කියන වචෙන් දැක්කම ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිසම්පාද වශයෙන් අනිත්‍ය කනක් බලන්න කියනවා. මෙන්න තුන මුසු එච්ච හතර සත්තරකාන ස්ථාන හතර සිහිපත්වා ගැනීම විදර්ශනාවට කියන විදිහ සූත්‍රයෙන් විතර දැක්කේ. ඒ අතරතුර විඥාන සූත්‍රය තියෙන දස සංඥාගයන් ගන්න පුළුවන්. අභිඥා සූත්‍රය අපි දැක්කවා නුවණින් කෙනෙක් විසින් දැනගත යුතු කාරණා තියෙනවා. ස්කන්ධ පත්‍යය නුවණින් කෙනෙක් විසින් වහිනා යුතු කාරණා දෙකක් තියෙනවා. මොනවද? ඒ තමයි අභිඥාවත් බව ගන්නවා. නුවණින් කෙනෙක් විසින් තම විශේෂ ඥාණයෙන් වඩනවා නම් වැඩි වූ කාරණාවක් වෙනවා. එහෙමද? එහෙනම් සාමාන්‍ය දැක්සඟ මේ අපි කතා කරන ප්‍රධාන භාවනාවක් දෙන්නේ මෙලව ඉදිරිච්ච කෙනෙකු විසින් තමන්ගේ ජීවිත ලබා දෙන්න වලට තමයි. තමන්ගේ ජීවිතය තමන්ගේ සිත මේ සම්බුද්ධ ශාසනය තුළ අභිෂේක කරගන්න හේතු වන ප්‍රධාන මාර්ගය සංකේතසාරය. යම් සඳහන් කරනවා නොවැදි කෙනෙක් ඉතින් තම විශේෂ ඥානයෙන් යම සාක්ෂාත් කරන තේමන මොකක්ද සාක්ෂාත් කරන්නේ? ඒ තමයි විඥාන නිමුති කියන දේ. අන්නේ විඥාන කියන එක උගත ලස්සන සම්පූර්ණ ප්‍රතිපදාවක් දක්වන උදාහරණයක්. විඥාන කියන අවසානය හැබැයි විඥාන කියන නිකම් ලැබෙන්නේ නැහැ. විඥාන කියන වන්පර කරනවා. ඉතින් මේ ළමන සත්‍යෝදයමලට සත්‍යෝදයමලට සති නම් වෙන්නේ විරිය පිළි පස්සට සමාලි දෙන්න. ඒ සත්‍යෝදයන් නිකන් වෙන්නේ නැහැ. සත්‍යෝදයන් වැඩි නම් භූමියක් තියෙනවා. ඒක වැඩි නම් විමක් තියෙනවා. මොකද ඒ භූමිය? ඒ භූමිය තමයි සතරසතපට්ඨාන. ඒ සතරසතපට්ඨාන නිකන් වෙන්නේ නැහැ. ඒක කොහොමද? ඒ මොකද්ද? ඒ තමයි ත්‍රිවිධ සුදෙලි. කාය වාච මනස දෙක දෙන්නවා. ඒ ත්‍රිවිධ සුදෙලි නිකන් හදන්නේ නැහැ. ඒ සඳහා මාර්ගයක් තියෙනවා. පරමයක් තියෙනවා. මොකද ඒ පරම? ඒ පරම තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය නිකන් හදන්නේ නැහැ. ඒකත් පරමයක් තියෙනවා. ඒ තමයි සරි සමතය. සති සම්පන්නය නිකන් හදන්නේ නැහැ. ඒකත් පරමයක්. ඒ තරහා යෝන්සෝ මනසකාර දෙන්නේ යෝන්සෝ මනසකාර නිකන් වෙන්නේ ඒක පරමක් තියෙනවා. එහෙමද? ශ්‍රද්ධා ශ්‍රද්ධා නිකන් වෙන්නේ ඒක පරමක් තියෙනවා. සංගමස්සම නිකන් කරනවා. සංගහම නිකන් වෙන්නේ ඒක මාර්ගයක් තියෙනවා. කල්යාණ මිත්‍රාසේ කල්යාණ මිත්‍රා කියනම නිවැස්ස කණ්ඩක මුදුනට දැනෙනකොට උඩංගා දිහැලි පිළිලා මහා නංගා පෝෂණය දෙන පහළ භූමි සංස්කෘතියක වගේ යම් මානසිකයේ ජීවිතයේද කල්‍යාණ මිත්‍රක් ලැබෙනකොට තමන්ගේ ජීවිතයේ තියෙන අඳුර කඩලා සිඳලා ගිහිල්ලා මුළු ජීවිතෙම පෝෂණය වෙනවා. ඒ නිසා කල්‍යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණයෙන් සද්ධාවත්, ශ්‍රද්ධාවෙන් යෝන් සමාජකාරය, ඒ යෝන් සමාජකාරයෙන් සතිසම්පජඤ්ඤය, සතිසම්පජඤ්ඤයෙන් ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුත්‍රය, සතර සතිපට්ඨානය, සත්පුරුඥය කරලා විද්‍යාන්ති සාර්ථකව කරුණ දහයෙන් අනුත්තර විකාරයේ දසක නිපාතයේ අරියන සූත්‍රය. මේ තරමට ප්‍රධාන කරේ අපට යන්දිගේ අනුකූල ප්‍රතිපදාවක් තේරුම් ගන්නට අන්නේ පදනම් යන්නේ හේතුවාදයන් තරහ කමටහන් හතරක් අපි කෙටියෙන් වඩමු. එනම් ඇහැට හොඳට සතිනෙමෙත් යන්න හිත තියාගෙන තේකේමල් සායනා කියලාගේ කුසලයේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කිරීමේ ලක්ෂ කොටගෙන බුද්ධහනසතිය ධම්ම මෛත්‍රිය අසුභය සහ මරණසතිය මේ කරුණ හතර අපි දිනු කරන්න උත්සාහ කරමු. සනලයේ නිදුව සහලයෙන් සවාගෙන තමන්ගේ සිහිය අනුමුක්තගෙන නාසාසිතව නැත්නම් මොහොන ඉදිරිපත් කර හිත වර්තමානයේ තුල පවත්වාගෙන පිටික වෙනවා සතියේ හිත වර්තමානයේ තුල තියාගෙන ඊට පස්සේ තමයි උදාසය තියාගෙන බලනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙනෙහිදී නැති කරගෙන උන්වහන්සේගේ මෛත්‍රී ප්‍රඥාදී ගුණ මෛත්‍රී සිහිපත් කරනවා. අරහං බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් බිඳු වුණා. ඒ නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ උපදෙසකින් තොරව වහන්සේගේම ඥානය එනිසා වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යා අසංසත ඥානවල යුක්තයි. ප්‍රථම ඥානයාගේ ඥාන සීල ඉන්ද්‍රිය සංවරයාගේ කර්ම ධර්මවලින් උන්වහන්සේ යුක්ත වුණා. ඒ නිසා වහන්සේට විද්‍යා කර්ම සම්පන්නයි කියලා කියනවා. විද්‍යාකරණ සම්පන්නෝ විද්‍යාකරණ සම්පන්නෝ විද්‍යාකරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ ශාන්ත වූ ගමනින් උතුම් සම්බුද්ධත්වයේ කරා පේනවා. උන්වහන්සේ ශාන්තෝ ඇතකුවේ පදෝන් ගම නිරාජයක් වෙනවා. ශාන්තෝ ගමින් ගම් දනව පුරා වැඩම කරමින් ලෝකසේන මහත්තෝ යහපතක් සිදු කළා. උන්වහන්සේ ප්‍රබෝධි ගමනක් ඉතාම සංවරයි. එනිසා උන්වහන්සේ සුබද පිළිගෙනවා. බලවා මගවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාතරණ සම්බන්ධෝ සුගතෝ ලෝකවිදු අනත්තරෝ පරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ මෛත්‍රීන් හා ප්‍රඥාවෙන් තමයික ඉහළම දියුණු කරපු මේ තුන් ලෝකේ පහළම උත්තම මනුෂ්‍යයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී පිට සංවස්යෙන් වැඩ සිටිනවා කියලා මා හිතනවා. මොනවහන්සේගේ රසධාරීන් මගේ ජීවිතය ආරම්භ කරනවා. මොනවහන්සේගේ ගුණ ස්වාමීන් මගේ සිත සමාධිමත් කරනවා. අරහං අරහං අරහං අරහං මේ ගතවන කාලය තුළ හැම මොහොතක් තුළම මගේ කය වේගින් වෙනස් වීමට ලක් වුණා. මගේ හිතත් ඉක්මනින් වෙනස් වෙනවා. හැම මොහොතකම සිතක් හටගෙන ඉතුරු නැතුවම හේතු නිරුද්ධ වීමෙන් හිතට වෙනවා. හිත කියන්නේ කණ දෙයක් නෙවෙයි. එක රූප වේදනා සංඥා සංඛාර යන සිසු ස්කන්ධ හතරක් සමග තියෙන ස්කන්ධ පංචකයේ එකතුව හැම මොහොතකම ස්කන්ධ පංචකය හට ගන්නවා නිරෝධ වෙනවා. සමුදය වයය සමුදය උදේ වය උදේ වය හැම මොහොතකම සිත් හටගෙන නිරතුරුව ආකාරයෙන්ම හොඳට දකිනවා. ඇති වෙන නිරතුරුව ආකාරයෙන්ම දකිනවා. ඒකේ දුක ස්වභාවයම දකිනවා. ඒ හිත නේතමම මේ සුහනස්මේ නමේ සවත්තා කියලා මා දකිනවා. ඒක මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි. හේතු නිසා හටගන්න හේතු නිරතුරුවේ නිරතුරු සභාවය කියලා මා හොඳට දකිනවා. අන්නේ ලයිට් යටින් දගෙන ලියුමක් කියන වගේ තමයි දැන් ගන්නවා කියන්නේ. ඒක හරියට ලියුම කියන විදර්ශනා වගේ කියන්නේ ලයිට් එක ඕෆ් වුණා ඒක ලිපිය නැගෙන්නේ. ඒක ලිපිය ඉතුරු වෙනවා. අන්නේ වගේ ප්‍රඥාව වඩපු කමන්න මේකෙන් අපිට කෙලස් වෙනකන් විශේෂයෙන් අනුභව කරන්න උපකාරයක් වෙනවා. හඳයි අපේ සිනාසනාසලා කැමති සංඝාසලට එකෙන ලාවක් මෙහෙම වටයට දෙකේ යන පුළුවන් නැති සම්මානතරට ඉඳගෙන කැමති බහනා කරන්න පුළුවන්. ඔව් ඇත්තම තමයි අපේ සිත මෙයාටද තියාගන්න එක. තියාගෙන අපි පාදේ තියනකොට ධර්ම පාදේ නම් අපිට පියවර කීපයකට යන පුළුවන්. පොසවනවා, ගෙන යනවා, තබනවා, කඩ කරනවා කියන හතරකින් යන පුළුවන්. නැත්නම් සාමාන්‍යයෙන් තමයි ධර්ම පාදේ වැඩගෙන යනවා කියන තරලව චේතනක් පුළුවන්. තමන් අවධානයෙන් තමන් ඇවිදින කෙනෙක් කියන එක ගැන සම්පූර්ණ අවධානයෙන් ඇවිදීම තමයි එතනදී කෙරෙන්නේ. ඒ අතර මොළේතරන් සති නිමිත තියාගෙන ගිහිල්ලා ඊට පස්සෙ වන අපිට සතරමාතෝතෝක කටියාවෝ කියන විදිහට වැඩනක් වුණා යන්නේ. තමන් කැමති නම් සියලු සත්‍යෝසෝ පත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වාට මෛත්‍රී වැඩනක් කරනවා. තව කෙනෙක් කැමති නම් බුදුමන වැඩන්න අරහං සම්මා සම්බුද්ධෝ කියන නවනාති ගුණ වැඩනක් කරනවා. තව කෙනෙක් කැමති නම් මරණසතිය ජීවිතමණිය තමයි මරණමිය දැන් තේරුම් ගන්න ඕනේ. මේක තමයි. ඔකේනම් සම්මත. අපේ කවුරු එකද ඉන්නේ කියලා නෝ නෑ හතරක් විතර කස්සෙන් අපි කවුරු යන්නේ එතකොට. ඕමන් නදාසින් නදාසින් ඉතර මෙන්න දෙයක් කියලා. පිළි සංස්කාරදී ගෝල හාමුදුරුව විසින් තමන් ගුරු හාමුදුරුව වන්දනා කරවල තියෙනවා. ඒ බොහෝ වෙලා තියෙන ගුරු හාමුදුරුව විසින් ගෝලයන් නම් සම්මන කරපාකාරය නෙමෙයි සම්මන කරපාකාරයනේ. ඇතැම් ගුරු හාමුදුරුවන්ට වැරදි තාස්තාවක් ඇතැම් දරහත්ලා ඉඳලා වැරදි තාස්තාවන්නේ ඇතැම් මාක්කෙම තියෙන. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේ සිහිපත් කළ දොන්න ගුරු හාමුදුරුවන්ට බොහොම කරුණාවකි. ඉතින් අපි දෙවල්ලාම එකට ගුණධර්ම දෙන්න කරගන්න අවස්ථාවක් ඒක දෙවියන් සැක රෝගයන් ලොකෝ යනපත කියලා සලකන්න පුළුවන්. ඉතින් අද අපි මේ උදෑසන පටන් සාකච්ඡා කරන්නේ බුදු දහමෙන් ගන්න භාවනා ක්‍රම ගැන. අපි මුලින්ම සඳහන් කළේ සාමාන්‍ය ලෞකික සමාධිය කියලා කරන භාවනාවේ පුණ්‍ය ක්‍රියා වද්දෝ කියලා දක්වපු ආකාරයට පුණ්‍ය ක්‍රියාවක් විදියට අර වේලාම සූත්‍රයෙන් දැක්කන අනුපිළිවෙල විදියට සාමාන්‍ය පුද්ගලයෙකු දෙක දානෙ සංසත දානෙ ආවාස දානෙ පංචීරාසන කිරීම වේදර්ශි තෙරුවන් සරණියම කොහොම නිහි ලක්ෂණයට පුණ්‍යන සම්දේ ඉගෙන මාන්තේ විදියට මෛත්‍රිය වැඩීම දක්වා යන ලෞකික මට්ටමේ ඉඳලා නැත්නම් ලෝකයේ තුල ඉඳලා පුණ්‍යන සංකාර තුල ඉඳලා එහෙමත් නැත්නම් ආනිදාගේ සංකාරය ඔස්සේ ජනගමනක් තියෙනවා. ඊට පස්සේ ලෝකේ පහළ වෙන බුදුහාමුදුරු කෙනෙක්ගේ සාසන ඔස්සේ යන ලෝකෝත්තර සම්මාදිතිය ඔස්සේ යන සම්පේරයන් බලන්නට දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන්නට අවිද්‍යාව දුරු කරන්නට යන ගමනක් තියෙනවා. අතිබේතේ කම්මං අකන්නසෝතං අකන්නසෝක විපාකං කම්මත්‍යය සම්මතදී විදියට කලුත් නොවන සුදුත් නොවන කර්ම කර්මක්ෂය කිරීම සඳහා තුන කර්ම දක්වපු අවස්ථාව විදියට විදර්ශනා භාවනා වැඩිවෙනවා. ඉතින් සක්කාන සූත්‍රයේ දැක්වෙන විදියට මේ සතරමංශයේදී හට ගැනීම නිරෝධයේ මාර්ගයෙන් දකින විදිය ඒ විතරක් නෙවෙයි ආයතන ධාතු පරිසම්පන්න විදියට මේ අර්ථයෙන් වෙනෝනේ දකින්න කියලා බුදුදහම විස්තර කරනවා. ඒ දකින්න පමණට බාහිර අරමුණට අපේ හිත වැටෙන ගැටේ තියෙන්නේ කඩුවා. අඩු වෙන පමණට අපි අභ්‍යන්තරයෙන්ම නිවන පුදේ වල කරනවා. ඒ නිවන ආකාරය විශේෂ සූත්‍රකින් දැක්වුවා. කින්තු කෝපන සූත්‍රයේ ලස්සන උපමාවකින් මාර්ගයන්ගේ දෝෂය වල නගරයකට ඇතුළු වෙලා නගර මැදේ ඉන්න නගරේ යන කණිවිඩයක් වේලා නැවත ආමගෙන් යන විස්තරයක් සඳහන් වෙනවා. ඒක තමයි ඇත්තම ඉන්කමින් එක ඇවිල්ලා අවුට් ගොයින් නොමිලේ යන ක්‍රමය තමයි තියෙන්නේ. විඥාන චර්යාව ඇති කරගත්ත අවස්ථාවේ අඥාන චර්යාවට නොමිලේලා ඥාන චර්යාවෙන් ආයතන නිරෝධය දකින ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් එතෙන්ට යන මාර්ගය පැහැදිලි මාවතක් තියෙනවා. ඉතින් මේ මාවත තවදුරටත් අපි විදිහේ සාකච්ඡා කරමු. ඉඳලා දැන් අවස්ථාවන්ම දැන් අපි සම්බුද්ධ පූජාව පවත්වමු. පින්තෝන් සම්බුද්ධ පූජාව දැන් රැගෙන අපි පොරොත්තුට ගහලා කෙටියෙන් ආදාන දෙක මතලා කරලා අපි ධන්නවන්. නමෝ Oh. Amen.